හොඳයි, හැම දිනකටම තිරුවන් සරණයි. හැම දිනවත් මේ තම ගෞරවයෙන් පිළිගන්නවා සති බදාදා දිනයන් කරන්න අවධර්ම සාකච්ඡාවට. ඉතින් අද 2017 වර්ෂයේ ජූලි මාසයේ 26 වෙනිදා අද දවසේදී අපි යොදාගෙන තියෙන්නේ සතියේ බ්‍රහස්පතින්දා දිනයන්හි පූජ්‍යපාද වැලිමඩි ජිනාලංකා ස්වාමීන් වහන්සේ විසින් අපට කියලා දෙන ඒ ධර්මදේශ ධර්ම කොටසයන් නැවත වතාවක් ජයන්ත මහත්මයාගේ මේ උදව්වත් ඇතිව මතක් කර ගැනීමක්, එහෙම නැත්නම් ඒ තවදුරටත් ඉගෙන ගැනීමට ධර්ම ප්‍රයත්නයක් කිය. ඉතින් පසුගිය සතියේදී තෝරණ ස්වාමීන් වහන්සේ අපිට කම්ම ප්‍රත්‍ය ගැනත් ඊට පෙර සතියේදී ආසේවන ප්‍රත්‍ය ගැනත් කියලා දුන්නා. ඉතින් ඒ කාරණාවන් තවදුරටත් ඉගෙන ගන්න තමයි අද අපි උත්සාහ කරන්නේ. ඒ දෙකම හෝ හැකියාවක විදිහට පළවෙනි ආසේවන ප්‍රත්‍ය මුලින් කතා කරලා බලමු කොච්චර දුරට ඉගෙන ගන්න පුළුවන්ද කියලා. ඉතින් මම ඒ නිසා අද අපිට ඒ කාර්ය සඳහා උදව් කරන්නා වූ ජයන්ත රත්නායක කල්ලාණ මිත්‍යාට හැමදෙනා වෙනුවෙන්ම ඉතාමත්ම ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා අද ඒ සාකච්ඡාව ආරම්භ කරන අද තෙරුවන් සරණයි යනවා. නෑ, හැමදෙනාටම තෙරුවන් සරණයි. අපි තථාගතයන් වහන්සේට නමස්කාර කරමු. ඒ වගේම අපිට මේ ධර්මය බොහොම ලිහිල්ව කියා දෙන උගන්නන පූජ්‍යපාද වැලිමඩ ජිනාලංකා ස්වාමීන් වහන්සේට අපි නමස්කාර කර සිටිමු. පසුගිය සති දෙකේ දරුවත් මහත්තයා කිව්වාගේ අපි ආසේවන ප්‍රත්‍යත් ඒ වගේම කර්ම ප්‍රත්‍යත් කියන එක ගැන තමයි ඉගෙන ගත්තේ. කර්ම ප්‍රත්‍යයෙන් සම්පූර්ණයෙන්ම ඒකාවරණය වුණේ නැහැ. තව කොටසක් ස්වාමීන් වහන්සේ ඉදිරියේදී අපිට විස්තර කරලා දෙනවා කිව්වා. ඉතින් අපි මුලින්ම පොඩි මතක් කිරීමක් කරගමු. මොකද අභිධර්මයේ මූලික කරුණු අමතක වුණොත් මේ ධර්ම කොටස් අපිට හරියට ග්‍රහණය කරගන්න අපහසු වෙන නිසා. ඉතින් අපි නැවත වරක් හිතුවොත් මේ අපි ජීවත් වෙනවා කියලා කියන්නේ චිත්ත චෛතසික ධර්මයන්, එහෙමත් නැත්නම් රූප ධර්මයන්, චිත්ත චෛතසික රූප කියන ධර්මයන් ගේ සංකති වශයෙන් පැවැත්වීමක තමයි අපි ජීවත් වෙනවා කියලා කියන්නේ. එහෙම නැත්නම් අපි නාම රූප වල මේ සංකති වශයෙන් පැවතීම තමයි ජීවත් වෙනවා කියලා කියන්නේ. එතකොට මේ නාම රූප කියන කොටස් දෙක අපි ගත්තොත් ආපහු අපිට වෙන් කරන්න පුළුවන් මේ නාම කියන කොටස සිත් සහ චෛතසික හැටියට. ඊළඟට රූප කියන කොටස අපි රූප වශයෙන්ම රූප ධර්ම හැටියටම සලකනවා. එතකොට අපි දන්නවා මේ චිත්ත චෛතසික කියනකොට විවිධාකාර විදිහට සික් කියන ඒවා බෙදාගෙන තියෙනවා. ඒක විශේෂයෙන්ම බහුලව ඇතිවෙන ස්ථාන අනුව බෙදාගෙන තියෙනවා. ඒ කියන්නේ භූමිය හැටියට බෙදාගෙන තියෙනවා. අපි දන්නවා භූමි උත්පත්ති වශයෙන් භූමි තියෙන තුනක්. ඒ තමයි කාමාවචර භූමිය, කාමාවචර භූමිය, ඊළඟට රූපාවචර භූමිය, ඊළඟට අරූපාවචර භූමිය. එතකොට අන්න ඒ භූමි තුනත් ඊළඟට අපි දන්නවා ලෝකෝත්තර භූමිය කියලා. ඒක උත්පත්ති ස්ථානයක් නෙවෙයි, ලෝකෝත්තර භූමිය කියලා භූමියකුත් ගැන අපි දැනගෙන තියෙනවා. ඒ වගේම දැන් ඒ භූමිවල වැඩිපුරම පහළ වෙන සිත් හැටියට තමයි මේ සිත්වල බෙදීම් ඇති කරලා තියෙන්නේ. ඒ කියන්නේ කාමාවචර භූමියේ බහුලව පහළ වෙන සිත් වලට අපි කියනවා කාමාවචර සිත් කියලා. ඊළඟ රූපාවචර භූමියේ බහුලව පහළ වෙන ඒවාට කියනවා රූපාවචර සිත් කියලා. අරූපාවචර භූමියේ බහුලව පහළ වෙන ඒවාට පහළ වෙන සිත් වලට අපි කියනවා අරූපාවචර සිත් කියලා. ඊළඟට ලෝකෝත්තර සිත් කියන්නේ අත් වශයෙන්ම මාර්ග සිත්, ඵල සිත් කියන කොටස් ටික තමයි ලෝකෝත්තර සිත් කියලා කියන්නේ. එතකොට දැන් කාමාවචර සිත් ගත්තහම අපිට කොටස් කීපයකට බෙදන්න පුළුවන්. ඒ තමයි අකුසල් සිත්. අපි දන්නවා අකුසල් සිත් 12ක් තියෙනවා. ලෝභ සිත් 8ක්, ද්වේෂ සිත් 2ක්, මෝහ සිත් 2ක් වශයෙන් සිත් 12ක් තියෙනවා. ඊළඟට අහේතුක සිත්. අහේතුක කියලා කියන්නේ හේතු වලින් තොර සිත් කියන එක තමයි අහේතුක සිත් කියලා කියන්නේ. ඒ කියන්නේ අපි දැන් එදිනෙදා කතා කරන හේතු නෙවෙයි, අභිධර්මයේදී කතා කරන හේතු තමයි මොනවද? ලෝභ, ද්වේෂ, මෝහ, අලෝභ, අද්වේෂ, අමෝහ කියන මේ හයට අපි කියනවා හේතු කියලා. එතකොට ලෝභ, දෝෂ, මෝහ, අලෝභ, අද්වේෂ, අමෝහ කියන ධර්මයන්ගෙන් තොරවත් සිත් පහළ වෙනවා. ඒ සිත්වලට තමයි අපි අහේතුක සිත් කියලා කියන්නේ. ඒවා තියෙනවා 18ක් කියන හැටියට අපි කලින් ඉගෙනගෙන තියෙනවා. ඊළඟට තියෙනවා කාමාවචර මහ කුසල සිත් කියලා 8ක්. ඊළඟට කාමාවචර විපාක සිත් 8ක් තියෙනවා. කාමාවචර කුසල විපාක සිත් 8ක් තියෙනවා. ඊළඟට තියෙනවා මහා ක්‍රියා සිත් 8ක්. එතකොට ඒ ටික ඔක්කොම එකතු කරාම අකුසල් සිත් 12යි අහේතුක සිත් 18කුත් මහා කුසල් සිත් 8කුත් මහා විපාක සිත් ඒ කියන්නේ කුසල විපාක සිත් 8කුත් මහා ක්‍රියා සිත් 8ක් එකතු කරනවා 54ක් වශයෙන් අපිට සිත් හම් වෙනවා කාමාවචර සිත්. එන කාම ලෝකේ බහුලව පහළ වෙන සිත් 54ක් ඔය ආකාරයෙන් හම් වෙනවා. දැන් රූපාවචර ගත්තාම අපි දන්නවා එතන රූපාවචර තලයේ නැත්නම් රූපාවචර භූමියේ කුසල් සිත් පහකුත් අපි දන්නවා ධ්‍යාන කුසල තමයි එතන රූපාවචර කුසල් කියලා කියන්නේ. ඒ කියන්නේ ප්‍රථම ධ්‍යාන කුසල සිත, ද්විතිය ධ්‍යාන කුසල සිත, තතිය ධ්‍යාන කුසල සිත, චතුත්ථ ධ්‍යාන කුසල සිත, පංචම ධ්‍යාන කුසල සිත ඇටියෙ සිත් පහක්. ඒ වගේම ඒ නමින්ම විපාක සිත් පහකුත් ඒ කියන්නේ ප්‍රථම ධ්‍යාන විපාක සිත, ද්විතිය ධ්‍යාන විපාක සිත ආදී වශයෙන් විපාක සිත් පහකුත් ක්‍රියා සිත් පහකුත්. ක්‍රියා සිත් පහකුත් ඒ ආකාරයෙන් ඇති වෙනවා. එතකොට එතන තියෙනවා රූපාවචර සිත් 15. ඒ වගේම අරූපාවචර සිත් ගත්තාම ආකාසානං ඡායතන කුසල සිත, විඥානං ඡායතන කුසල සිත, අකිඤ්චඤ්ඤායතන කුසල සිත, නේවසඤ්ඤාන ආසඤ්ඤායතන කුසල සිත කියලා කුසල සිත් හතරකුත් ඒ වගේම ආකාසානං ඡායතන විපාක සිත් ආදී වශයෙන් විපාක සිත් හතරකුත් රහතන් වහන්සේලා ඒ වගේ අරූපී ධ්‍යාන වඩනකොට ඇති වෙන ක්‍රියා සිත් හතරකුත් වශයෙන් 12ක් සිත් 12ක් අරූපාවචර භූමියේ අපිට හම්බ වෙනවා. ඉතින් ලෝකෝත්තර සිත් ගත්තාම අපි දන්නවා සෝතාපන්න මාර්ග සිත, සකදාගාමි මාර්ග සිත, අනාගාමි මාර්ග සිත, අරිහත් මාර්ග සිත කියලා මාර්ග සිත් හතර හතරකුත්, ඒ වගේම සෝතාපන්න ඵල සිත, සකදාගාමි ඵල සිත, අනාගාමි ඵල සිත, අරිහත් ඵල සිත කියලා ඒ ඵල සිත් හතරකුත් වශයෙන් ලෝකෝත්තර සිත් 8ක්, මාර්ග සිත් 4යි ඵල සිත් 4යි වශයෙන් ලෝකෝත්තර සිත් 8ක් අපිට හම්බ වෙනවා. එතකොට මේ සියල්ල එකතු කරාම ඒ කියන්නේ කාමාවචර සිත් 54යි, රූපාවචර සිත් 15යි, අරූපාවචර සිත් 12යි, ලෝකෝත්තර සිත් 8යි. මේ සියරම එකතු කරාම අපිට හම්බ වෙනවා සිත් 89ක්. මෙන්න මේ සිත් 89න් එකක් තමයි මේ හැම වෙලාවකම සෑම මොහොතකම ඇති වෙනවා නම් ඇති වෙන්නේ මේ 89න් එකක්. ඉතින් රූපාවචර අරූපාවචර ලෝකෝත්තර කියන ඒව බොහොම ඒවට අපි කියනවා උත්තරී මනුෂ්‍ය ධර්ම කියලා. ඒ කියන්නේ ඒ වගේ සිත් ඇති වෙනවා නම් ඒ සිත් ඇති වෙනවට අපි කියනවා උත්තරී මනුෂ්‍ය ධර්ම කියලා. ඒ කියන්නේ ධ්‍යාන සහ ඒ වගේම මාර්ග ඵල කියන ඒ කොටස් වලට අපි කියනවා උත්තරී මනුෂ්‍ය ධර්ම කියලා. ඉතින් අපිට සාමාන්‍ය එදිනෙදා ජීවිත කරන ගෘහස්ත ජීවිත ගත කරන හැමතෙම මේ වගේම කාම භූමියේ වැඩිපුරම පහළ වෙන සිත් එක තමයි අර කාමාවචර සිත් 54 කියලා කිව්වේ. ඒවා අකුසල, කුසල, අහේතුක, ඊළඟට විපාක ක්‍රියා වශයෙන් අපි හඳුනගත්තා. ඉතින් දැන් අපි මේ ටික කියන්න විශේෂයෙන් හේතු වුණේ මේ සිත් 89 ගත්තාම මේ වගේ හැඩවැඩ ගොඩක් එකිනෙකට වඩා වෙනස්කමක් තියෙනවා. ඒ වගේම මේකේ හැකියාවලුත් වෙනස්. ඉතින් මේ ආසේවන ප්‍රත්‍ය ඉගෙන ගන්නවා නම් අපි දැනගන්න ඕනේ විශේෂයෙන්ම සිත් කොටස් දෙකක් තියෙනවා. ඒ තමයි ජවන් සිත් සහ අජවන සිත් කියලා. ඒ කියන්නේ ජවන් නොවන සිත්. ඉතින් මේ ජවන් සිත් ආශ්‍රයෙන් තමයි මේ ආසේවන ප්‍රත්‍ය කියන එක අපි ඉගෙන ගන්නෙ. මොකද මේ ආසේවන ප්‍රත්‍ය අපි ප්‍රත්‍ය කියලා කියන්නේ ඇත්තටම ඒක දින ශක්තිය අනුවන තව දෙයකට උපකාර කරන්න හැකියාව තියෙනවා නම් අපි ඒකට කියනවා ප්‍රත්‍ය කියලා. ඒකට ආසේවන ප්‍රත්‍ය කියලා කියන්නේ තවත් සිතකට ආසේවන විදිහට උපකාර කරන්න පුළුවන් නම් ඒක අපි කියනවා ආසේවන ප්‍රත්‍ය කියලා. ආසේවන කියලා කියන්නේ ඇත්තටම මුලින් හටගත්ත සිතකින් ඊළඟට ඇති වෙන සිතකට දෙන ශක්තියක් පිළිබඳවයි අපි මේ කතා කරන්නේ. එතකොට මේ කතා කරන ශක්තිය තියෙන්නේ මොන සිත්වලද? මේ ජවන් සිත්වල. එතකොට අපි දැනගන්න ඕනේ ජවන් සිත් මොනවද කියන එක දැනගත්තාම තමයි මේ පිළිබඳව යම් කිසි තේරුමකට එන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපි බලමු මේ කිව්ව සිත් වලින් ජවන් සිත් කියන්නේ මොනවද කියලා. ජවන් සිත් කියලා කියන්නේ ඇත්තටම චේතනා ශක්තිය වැඩි. ඒ වගේම ඒ වගේ තියෙන පුදුම විදිහේ ශක්තිය. ජවන් කියලා කියන්නේ ඒක නිකන් අර ජවයක් වගේ. ඒ ජවන් සිත් තමයි මේ චිත්ත වීතිවල ඉතාමත්ම බලවත් වෙන්නේ. එතකොට අපි ඉගෙන ගන්නකොට මෙන්න මේ විදිහට ඉගෙන ගන්න වෙනවා. ජවන් සිත් අපිට පුළුවන් කාමාවචර ජවන් සිත්, රූපාවචර ජවන් සිත්, අරූපාවචර ජවන් සිත්, ලෝකෝත්තර ජවන් සිත් කියලා අර කලින් භූමි වශයෙන් අපි අර සිත් බෙදාගත්ත කොටස් වලින්ම ජවන් සිත් හඳුනා ගන්න. දැන් අපි දන්නවා අකුසල් සිත් ගත්තහම අකුසල් සිත් 12ක් තියෙනවා. ඒ තමයි ලෝභ මූල සිත් 8ක් තියෙනවා. අපි දන්නවා සෝමනස්ස සහගත, ditthi සම්ප්‍රයුක්ත, අසංඛා ditthිගත සම්ප්‍රයුක්ත, අසංකාරික සිත කියලා පළවෙනි සිත තියෙනවා. ඊළඟට තියෙනවා සෝමනස්ස සහගත, ditthිගත සම්ප්‍රයුක්ත, සසංකාරික සිත. আদি වශයෙන් ගත්තාම ඒ අකුසල් සිත් 12ක් තියෙනවා. ඒ ලෝභ සිත් 8යි, ඊළඟ ද්වේෂ සිත් තියෙනවා, දෝමනස්ස සාගත, පටිඝ සම්ප්‍රයුක්ත. එතන පටිඝේන තියෙන ද්වේෂ සිත්වල එතකොට දෝමනස්ස සාගත. ඒ කියන්නේ එතන තියෙන වේදනාව දෝමනස්ස සාගතයි. ඊළඟ පටිඝය තමයි එතන තියෙන්නේ ඒක අසංඛාරික සසංඛාරික කියලා කොටස් දෙකක් අපි අඳුනගන්නවා. අසංඛාරික කියලා කියන්නේ පිටත බලපෑම් වලින්ම තොරව තමන් විසිනුත් උත්සාහයකුත් නොගෙන අපිට නිකන් බොහොම පහසුවෙන් පහළ වෙන සිත්. ඒ කියන්නේ උත්සාහයක්, ඒ කියන්නේ ඒ සිත් ඇති කරගන්න වෙන කෙනෙක් බලකිරීමක් කරන්න ඕනෙත් නැහැ. එහෙම නැත්නම් තමන් විසින් උත්සාහ කරගන්න දෙයක්වත් නැහැ. දැන් අපිට හිතුවොත් එහෙම අපිට ලස්සන කේක් එකක් දකිනවා. ඒ දකිනකොටම අපිට ලෝභ සිතක් පහළ වෙනවා නම් ඒක සම්පූර්ණයකට ඒ වගේ සිතකට අපි කියනවා ලෝභ සහගත අසංකාරික සිතක් කියලා. දැන් සමහල්ලාවට කෙනෙකුට පෙරැත්ත කරන්න වෙනවා ඒ වගේ දෙයක් කණ්ඩ කියලා. එතකොට එයාට ඇතිවන සිත ලෝභ සහගතයි. නමුත් අර තව කෙනෙක්ගේ පෙරැත්ත කිරීම නිසා ඇතිවෙන නිසා ඒක සසංකාරිකයි. ඒ වගේම සමහල්ලාවට තමනුත් හිතලා හිතලා මේක කණ්ඩද නොකණ්ඩද කියලා වගේ හිතලා ඒ වගේ දෙයකින් ඊට පස්සේ තීරණයක් ගන්නවා නම් ආ කන්න ඕනේ කියලා රස බලන්න ඕනේ කියලා ඒ වගේ දෙයක් සසංකාරික. මොකද තමන් විසින්ම යම් කිසි උත්සාහයක් ඇතුව කරන සිත්. ඒ තමයි සසංකාරික. එතකොට අන්න ඒ වගේ ගත්තාම ඊට පස්සේ තියෙනවා මෝහ මූල සිත් දෙකක්. ඒ කියන්නේ උපේක්ෂා සහගත උද්දච්ච සංකල්ප සිතත්, උපේක්ෂා සහගත විචිකිච්ඡා සංකල්ප සිතත් වශයෙන් ඒ මෝහ මූල සිත් දෙකක් තාවකම ඒතර ලෝභ මූල සිත් 8යි, ද්වේෂ මූල සිත් 2යි, මෝහ මූල සිත් 2යි කියනවාම අකුසල සිත් 12ක් තියෙනවා. ඔන්න ඔය අකුසල සිත් 12 ජවන් සිත් වලට වැටෙනවා කාමාවච. ඊළඟට තියෙනවා මහා කුසල සිත් 8 කියලා එකක්. දැන් අපි දානයක් දෙනවා නම්, එහෙමත් නැත්නම් ධර්ම දේශනාවක් අහනවා නම්, ධර්ම සාකච්ඡාවක් කරනවා නම්, නැත්නම් කාට හරි උදව්වක් කරනවා නම්, කවුරු හරි ගැන මෛත්‍රී කරනවා නම්, ඒ වගේ අවස්ථාවලදී අපිට කුසල් සිත් පහළ වෙනවා. ඒ කුසල් සිත්තුත් අපි 8කට බෙදලා තියෙනවා. මම 8ම කියන්නේ නැහැ, පොත්පත් ආශ්‍රයෙන් බලා ගන්න පුළුවන් කාට හරි අමතක නම්. කුසල් සිත් 8 පටන් ගන්න අපි දන්නා සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංකාරික සිත. ඥාන සම්ප්‍රයුක්ත කියලා කියන්නේ එතන ප්‍රඥාව යෙදිලා, ඒ කියන්නේ කර්ම විපාක ඇති බව, හොඳ දෙයක් කරොත් හොඳ විපාක ලැබෙන බව දැනගෙන කරන කුසලයක්. ඒකට අපි කියනවා ඥාන සම්ප්‍රයුක්තයි කියලා. සෝමනස්ස සහගත කියන්නේ එතන වේදනාව සෝමනස්සයි, සිතේ වේදනාව. ඊළඟට අසංකාරිකයි කියන්නේ කවුරුත් බල කරලා නැහැ, තමන්ගෙම මේ හදවතින්ම නැగిලා එනවා. අන්න ඒක තමයි අසංකාරික කියලා කියන්නේ. ඒ වගේ සිත් 8ක් තියෙනවා. ඊළඟට තියෙනවා රහතන් වහන්සේ කෙනෙක් දැන් අපි කරන විදිහටම අපි දැන් කුසලයක් කරනවා නම් අපි හිතමු අපි බෝධි වන්දනාවක් කරනවා. එහෙම නැත්නම් චෛත්‍ය වන්දනාවක්, බුදුන් වැඳීමක් කරනවා. රහතන් වහන්සේලාත් ඒ වගේ දේවල් කරනවා. නමුත් ඒ දේවල් වලින් කර්මයක් ඇතිකරන්නේ, ඒ කියන්නේ ඒ වගේ මතුවට කුසලයක්වත් කුසලයක් වෙන්නේ නැහැ. මොකද ඒක ක්‍රියාවක් විතරයි. රහතන් වහන්සේට කුසල කියලා කොටසක් නැහැ. ක්‍රියා විතරයි ඇති වෙන්නේ. එතකොට ඒ ක්‍රියාසි අර කලින් කිව්ව නමින්ම සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත අසංකාරික සසංකාරික ආදී වශයෙන් ඒ නමින්ම තියෙන ක්‍රියාසි ටිකක් අටක් තියෙනවා. ඒ අටක් ගත්තාම ඊළඟට තමයි රහතන් වහන්සේ නමක් යම් කිසි වෙලාවක මුගක් වෙලාවට අපි අහලා තියෙනවා බුදුරජාණන් වහන්සේම අර කඩිරැල්ලක් දැකලා සිනහවක් පහල කරා කියලා. ඒ වගේ අවස්ථාවල ඒක බොහොම අර්ථයක් ඇතුව තමයි ඒ සිනහව පහල කරන්නේ. ඒ කියන්නේ මේ සංසාරේ සක්විති රජ වෙලා හිටපු අය යම් යම් කර්ම හේතුයින් කර්ම විපාක හේතුයින් මේ කඩිරැල්ලක් විදිහට අද මේ ඉන්නවා කියලා. මේ කඩිරැල්ලේ කලින් සක්විති රජ නොවෙච්ච කෙනෙක් නැහැයි කියලා කියනකොට යම් ක්ෂියාකාරයක සිනාවක් අපි hina වෙනවා වගේ ලෝභසාගත හිනාවක් නෙවෙයි උන්වහන්සේලා hina වෙනකොට අපි කියනවා ඒකට හසිත උත්පාදයක් කියලා. හසිත උත්පාද කියලා කියන්නේ සිනහ උපදවන ගතිය. අන්න ඒ සෝමනස්ස සාගතව සිනහ උපදවන ගතියකින් ඒ සිනහ උපදවන්න සිතක් පාල වෙනවා. ඒකට අපි කියනවා සෝමනස්ස සාගත හසිත උත්පාද සිත කියලා. අන්න ඒ සිතත් එක්ක ගත්තා. මේකත් කාමාවචර සිතක්. එතකොට අකුසල් සිත් 12ත් කුසල් සිත් 8ත් මහා ක්‍රියා සිත් 8ත් මේ හසිත සෝමනස්සදාගත හසිත උත්පාදසිතත් කියන මේ සිත් 29 ය කාමාවචර ජවන් සිත් හැටියට අපි අඳුරගන්න. එතකොට කාමාවචර ජවන් සිත් තියෙනවා 29ක්. ඊළඟට රූපාවචර ජවන් සිත්. රූපාවචර ජවන් සිත් කියලා කියන්නේ යම් යෝගියෙක් රූපාවචර ධ්‍යානයක් වඩනවා නම් ඒ කියන්නේ අපි දුත් ප්‍රථම ධ්‍යානය වෙන්න පුළුවන්, ဒုတိය ධ්‍යානය වෙන්න පුළුවන්, තတိය ධ්‍යාන, චතුත්ථ ධ්‍යාන, පංචම ධ්‍යාන කියලා මේ ධ්‍යාන වඩනකොට සාමාන්‍ය යෝගියෙක් ඒ කියන්නේ අරහත්ත්වයට පත් නොවූ යෝගියෙක් ඒ කුසලද ඒ සිත් වඩනකොට ඒවා කුසල් හැටියට තමයි සලකන්නේ. එතකොට අපි කියනවා ප්‍රථම ධ්‍යාන කුසලසි, ဒုတိය ධ්‍යාන කුසලසිත, තတိය ධ්‍යාන කුසලසිත, චතුත්ථ ධ්‍යාන කුසලසිත, පංචම ධ්‍යාන කුසලසිත කියලා කුසලසිත පහක් මේ රූපාවචර ධ්‍යාන වඩනකොට ඇති වෙනවා. ඊළඟට තමයි අපි හිතුවොත් එහෙම රහතන් වහන්සේ කෙනෙක්. රහතන් වහන්සේ කෙනෙකුත් විත්ත ධම්ම සුඛ විහරණය සඳහා, ඒ කියන්නේ විවේකයේ සඳහා, කායි විවේකයේ, චිත්ත විවේකයේ සඳහා ඒ ධ්‍යාන වලට සමවදීන අවස්ථාවේදී කුසලසිත නෙවෙයි ඇති වෙන්නේ, අපි වට කියනවා ක්‍රියාසිත කියලා. ඒකට ප්‍රථම අධ්‍යාන ක්‍රියාසිත, ဒုတိය අධ්‍යාන ක්‍රියාසිත, තတိය අධ්‍යාන ක්‍රියාසිත, චතුත්ථ අධ්‍යාන ක්‍රියාසිත, පංචම අධ්‍යාන ක්‍රියාසිත කියලා. එතකොට එන්නේ ක්‍රියාසිත පහ. එතකොට කුසලසිත පහ, ඒ කියන්නේ අරහත්ත්වයට පත් නොවූ යෝගීෙක් වඩන කුසලසිත පහ, රහතන් වහන්සේ නමක් ඒ වගේ ධ්‍යාන වඩනකොට ඇති වෙන ක්‍රියාසිත පහත් ගත්තාම ඒ සිත් 10 රූපාවචර ජවන් සිත් හැටියට අපි අඳුන ගන්නවා. එතකොට අපි කලින් කතා කරපු විපාක සිත් මේ ගණයට වැටෙන්නේ නැහැ. ඒක මතක තියාගන්න වෙනවා. ඊළඟට අරූපාවචර ජවන් සිත් ගත්තාම අපි දන්නවා ආකාසානංචායතන, විඥානංචායතන, ආසින්චඤ්ඤායතන, නේවසඤ්ඤා, නාසඤ්ඤායතන කියන අරූපී ධානයන් අරහත්ත්වයට පත් නොවූ යෝගීෙක් වඩනකොට අපි ඒවට කියනවා අරූපාවචර කුසල ජවන් කියලා. ඊළඟට රහතන් වහන්සේ කෙනෙක් ditta dhamma sukha virane සඳහා ඒ ධ්‍යාන වඩනවා නම් අපි කියනවා ඒවා අරූපාවචර ක්‍රියාසිත කියලා. එතකොට ඒ කුසල් සිත් හතරත් ක්‍රියා සිත් හතරත් ගත්තාම අරූපාවචර ජවන් සිත් කියනවා අටක්. ඊළඟට තමයි ලෝකෝත්තර සිත්. ලෝකෝත්තර සිත් ගත්තාම අපි කලින් කතා කරා වගේ මාර්ග සිත් හතරත් පලසිත හතරක් ගත්තාම ඒ සිත් අටම ජවන් හැටියට හඳුන්වනවා. දැන් මෙතන විශේෂත්වයක් තියෙනවා. ඒක හේතුව තමයි අපි දැන් කලින් කිව්වා කාමාවචර ජවන් වලත්, රූපාවචර ජවන් වලත්, අරූපාවචර ජවන් වලත් ගත්තාම එතන විපාක සිත් යෙදෙන්නේ නැහැ. විපාක සිත් ජවන් සිත් හැටියට සැලකන්නේ නැහැ. නමුත් ලෝකෝත්තර ජවන් සිත් ගන්නකොට අපි දන්නවා මාර්ග සිතට අනතුරුවම පහළ වෙන පලසිත විපාක සිත්. නමුත් ඒ විපාක සිත, ඒ ඵල සිත නිවන අරමුණු කරගෙනම නිවන ස්පර්ශ කරගෙනම ඉපදෙන නිසා ඒකේ තියෙනවා විශේෂ ජවන ගතියක්. ඒ නිසා ඊටම ශක්තිමත් ගතියක්. ඒ නිසා මේ ඵල සිත හතරත් ජවන් සිත් හැටියට සලකන ඒවා ලෝකෝත්තර ජවන්. එතකොට අපි සංඛ්‍යා හැටියට අපි නිතරම අභිධර්මයේ සාකච්ඡා කරනකොට සංඛ්‍යා හැටියට දැනගන්නවා, මතක තියාගන්නවා, පාඩම් කරගන්නවා. එතකොට කාමාවචර ජවන් සිත් 29 කුත්, රූපාවචර ජවන් සිත් 10 කුත්, අරූපාවචර ජවන් සිත් 8 කුත්, ලෝකෝත්තර ජවන් සිත් 8 කුත්. ඒ ටික එකතු වුනහම 55ක් වශයෙන් මේ ජවන් සිත් අපිට හම්බ වෙනවා. එතකොට සියලුම සිත් ත්‍යාති ගත්තොත් සිත් 89ක් අපිට හම්බ වුණා. එතකොට එතනින් ජවන් සිත් ගත්තොත් මේ ජවන් සිත් 55ක් අපිට හම්බ වෙනවා. එතකොට දැන් අපි නැවතවරක් ආසේවන ප්‍රත්‍ය ගත්තොත් ආසේවන ප්‍රත්‍ය කියලා කියන්නේ කලින් සිතේ කලින් සිතක් පසුව පහළ වෙන සිතකට ශක්තියක් දීමක් වශයෙන් තමයි මේක ප්‍රත්‍ය වෙන්නේ. එතකොට අපි දන්නවා චිත්ත වීතියක් ගත්තොත්. චිත්ත වීතියක් ගත්තොත් අපි උදාහරණයක් ඇරෙර ගමු. කාමාවචර මේ අපි රූපයක් දකින අවස්ථාවකදී තියෙන චිත්ත වීතියක් ගත්තාම අපි දන්නවා භවංග සිත අතීත භවංග හැටි කතා කරනවා. අපි අතීත භවංග භවංග චලනය වෙනවා එළියේ තියෙන රූපේ නිසා ඇතුළත තියෙන භවංග සිත චලනය වීමක් වෙනවා. ඊළඟට භවංග භවංග ස්රෝත එහෙමත් නැත්නම් භවංග පරම්පරාව බිඳෙන සිතක් පහළ වෙන එක තමයි භවංග උපච්ඡේද කියලා කියන්නේ. අතීත භවංග භවංග චර්ණ භවංග උපච්ඡේද ඊළඟට අරමුණු පැත්තට සිත යොමු කරන පංචද්වාර ආවර්ජන සිත එනවා. ඒකට අපි මානසිකාරය හැටියට හඳුන්වනවා. පංචද්වාර ආවර්ජන සිත ඊළඟට චක්කු විඥාණය පහළ වෙනවා. චක්කු විඥාණයෙන් පස්සේ එතෙන්දි තමයි රූපය කෙරෙහි ඒ සිත පහළ වෙන්නේ. ඊට පස්සේ ඒ රූපය පිළිගන්නා සිත, ඒ අරමුණ පිළිගන්නා සිත හැටියට සම්පටිච්ඡන සිත ඊළඟට ඒ අරමුණ ඇසුරු කරන, ඒ ਵਿਚාරය කරන ආකාරයෙන් පහළ වෙනවා සම්තිරණ සිත. ඊළඟට සම්පටිච්ඡන සිත, සම්තිරණ සිත, ඊළඟට අරමුණ ගැන විනිශ්චය කරන අර්ථයෙන් වොත්තපන සිත පහළ වෙනවා. ඊට පස්සේ ජවන් සිත් පහක් ජවන් සිත් හතක් පහළ වෙනවා. ජවන් සිත් හත පහළ වෙන්නේ අපි සාමාන්‍යයෙන් ඒ විදිහට කතා කරනකොට මේ වොත්තපන සිත කියන සිත තමයි අපි කුසල අකුසල කියන දෙපැත්තට බෙදන්නේ. එතෙන්දී අපි හිතමු එදී තිබ්බ දේ දැක්කේ මලක් කියලා. ඒ මලට අයෝනිසෝ මානසිකාරය යෙදුනොත් වොත්තපන සිතේදී එතකොට අකුසල ජවන් තමයි පහළ වෙන්නේ. අකුසල ජවන් හතක්. අපි හිතුවොත් එහෙම ඒ මල කෙරෙහි කුසල ජවනය. මේක අපි බුදුරජාණන් වහන්සේට පූජා කරන්න ඕනේ. මේක හොඳයි අද පන්සල් දරා යන්න කියලා. ඒ වගේ කුසල ජවනයක් පහළ වුණා. ඒ කියන්නේ එහෙම සිතුවිල්ලක් පහළ වෙන්නෙම යෝනිසෝ මනසිකාරයේ යෙදුණා. එහෙම තැනදී පහළ වෙන්නේ කුසල ජවන. ඔන්න ඔය විදිහට ජවන් සිත් හතක්. එකම සිත අපි කිව්වේ අපි හිතමු මේ මල දැකලා අපිට ඇති වුණා කියලා බොහොම සතුටුදායක සිතක් ඇති වුණා. මේ මල හොඳයි අද මේ බුදුන්ට පූජා කරන්න කියලා. ඒ වගේ අදහසක් ඇති වෙනකොට ඒකට අපිට කියන්න පුළුවන් ඒක සෝමනස්ස සහගතයි. අපි දන්නවා බුදුරජාණන් වහන්සේට පූජා කරන්නේ අපේ යම් කිසි ප්‍රතිගුණ සැලකීමක් වශයෙන්. ඒ වගේම අපි දන්නවා මේ කර්ම විපාක තියෙනවා කියලා. ඉතින් මේ මල පූජා කිරීමේ ආනිසංස අපි දන්නවා. ඒව දැනගෙන කරනකොට ඥාන සම්ප්‍රයුක්ත සිතක් පහළ වෙනවා. එතකොට මේක අපිට කවුරුත් කිව්වේ නැහැ දැන් මේක කඩලා පූජා කරන්න නැත්නම් මේක පූජා කරන්න කියලා කවුරුත් කියලා නෙවෙයි අපිට මේ අදහස ආවේ. අපේ හදවතින් මාපු අදහසක්. එහෙමනම් ඒක අසංකාරිකයි. එතකොට සෝමනස්ස සාගතයි ඥාන සම්ප්‍රයුක්තයි අසංකාරික සිත කියන ඒ ජවන් සිත පහළ වෙන වස්තුපන සිතින් පස්සේ. ඊට පස්සේ ඒ සිතම අපි දන්නවා සිතක් පවතින්නේ ලොකු චිත්තක්ෂණයයි. ඊට පස්සේ ඒක බිඳර යනවා. ඒ කියන්නේ හට ගන්නවා. ඒ කියන්නේ අපි චිත්තක්ෂණේ තුනකට කැඩුවොත් කුඩා චිත්තක්ෂණ තුනකට කැඩුවොත් මුල කුඩා චිත්තක්ෂණේදී හට ගන්නවා, මැද කුඩා චිත්තක්ෂණේදී ඒක ජරාවට යමින් පැවතුමක් තියෙනවා, ඊට පස්සේ අවසාන චිත්තක්ෂණේදී නැති වෙලා යනවා. එතකොට ඊළඟටත් ආපහු ජවන් සිතක් පහළ වෙනවා. මොකද එක දිගටම මේ චිත්ත වීතිවල ජවන් සිත් හතක් පහළ වෙනවා. එතකොට දෙවනියට පහළ වෙන්නේ අර කලින් කිව්ව විදිහෙම සිතක්. සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංකාරික කුසල් සිත තමයි පහළ වෙන්නේ. එතකොට බලන්න දැන් මුල සිත වගේම සිතක්. ඒ විදිහෙම සිතක් තමයි ඊළඟ මොහොතේ පහළ වෙන්නේ. ඊට පස්සේ ඒකට අනුතරව පහළ වෙන්නේ ඒ වගේම සිතක්. සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංකාරික සිතක්. හැබැයි ඒ වගේම සිතක් කිව්වට මේ ආසේවන ප්‍රත්‍ය නිසා මොකද වෙන්නේ? අපි දන්නවා දැන් සෝමනස්ස සිත උපකාර වෙන්න සෝමනස්ස සිතකමයි. ඒ කියන්නේ ඒ විදිහට තමයි ජවන් සිත් වැඩ කරන්නේ. ඒ කියන්නේ අතරතුරදී මාරු වීම ඇතැම් අවස්ථාවල විසිදී වෙන අපි ඒකත් පසුව සාකච්ඡා කරමු. නම් සාමාන්‍යයෙන් ගත්තාම මේ කාමාවචර සිත්වල එකම සිත තමයි හත්වතාවක් පහළ වෙන්නේ. එතකොට දැන් මුලම පහළ වෙච්ච ජවන් සිත ගත්තාම ඒකට කලින් ජවන් සිතක් තිබුණ නැති නිසා ඒකට ආසේවන ප්‍රත්‍ය ලැබෙන්නේ නැහැ. නමුත් දැන් දෙවෙනි ජවන් සිත ගත්තාම පළවෙනි ජවන් සිතේ ආසේවන ප්‍රත්‍යයකට ලැබෙනවා. මොකද ඒකේ තියෙන ಗುಣ ලක්ෂණ දෙවෙනි සිතට යම්කිසි බලපෑමක් කරන ශක්තිමත් කරන්නේ. ඒ කියන්නේ පළවෙනි ජවන් සිතට වඩා දෙවෙනි ජවන් සිත ශක්තිමත් වෙනවා පළවෙනි ජවන් සිතේ ආසේවන ප්‍රත්‍ය නිසා. ඇසුරු කිරීම වශයෙන් කියලා සාමාන්‍ය හිතුවොත් පළවෙනි එකේ අසුර නිසා ඒ එක්කමන දෙවෙනි එක තියෙන ඒක නිසා ඒකෙන් සල්ලුවක් එහෙමත් නැත්නම් මේක බල ගැන්වීමක් කරන දෙවෙනි සිතට දෙවෙනි ජවන් සිතට දෙවෙනි ජවන් සිත ඇති වෙලා නැති වෙලා යනකොට ඒ තුන්වෙනි ජවන් සිත ඇති වෙනවා. තුන්වෙනි ජවන් සිතට අර ඇතිව නැති වෙලා ගිය දෙවෙනි ජවන් සිතේ සිතෙන් දෙනවා ආසේවන ප්‍රත්‍යයෙන් ශක්තියක් මේ තුන්වෙනි ජවන් සිතට ලැබලා දෙනවා. ඔහොම යනකොට එකින් එක යනකොට මේ හත්වෙනි ජවනේ වෙනකොට මුලින් ඒ වගේ ලැබිච්ච ආසේවන ප්‍රත්‍ය එහෙම යනකොට හයවෙනි එක ප්‍රබලයි. ඒ හයවෙනි ප්‍රබල සිතෙන් ආසේවන ප්‍රත්‍යයෙන් හත්වෙනි එකට උපකාරයක් කරනවා. එතකොට හත්වෙනි එක ඉතාමත්ම බලවත් ජවන් සිතක් බවට පත් වෙනවා. ඉතින් ඒකට තමයි අපි ආසේවන ප්‍රත්‍ය කියන්නේ. එතකොට ඊළඟට බලුවම ඒ ජවන් සිතට පස්සේ තදාරම්මන සිතක් පහළ වෙනවා. ඒක තමයි චිත්ත වීතියක ස්වરૂපය. ඒ ජවන් සිත හතෙන් පස්සේ පහළ වෙනවා තදාරම්මන කියන සිතක්. අපි ගත්ත ආරම්මණය හොඳ ප්‍රබල ආරම්මණයක් නම් ඒ තදාරම්මන සිත කියන එක පහළ වෙනවා. ඒක විපාක සිත. ඒක වෙනම විදිහක සිතක්. දැන් බලන්න මේ ජවන් සිතයි තදාරම්මන සිතයි කියලා කියන්නේ තදාරම්මන කියන්නේ විපාක සිතක්. ජවන් සිතක් කියන්නේ ජවන් සිතක්. ඒක කුසල ජවන් සිතක් අපි මෙතන ගත්තේ. එතකොට මේ දෙකේ වෙනසක් තියෙනවා. මේ ආසේවන ප්‍රත්‍ය ලබන්න පුළුවන්නේ එක වර්ගයේ සිත්වලට තමයි සාමාන්‍යයෙන් ආසේවන ප්‍රත්‍ය ලබන්න පුළුවන්. සාමාන්‍ය කිව්වේ සමහර තැන්වල වෙනස්කම් තියෙනවා. නමුත් දැන් මේ වගේ කාමාවචර අරමුණක් අරගෙන කියන්නේ අපි මලක් දැකපු අවස්ථාවක නැත්නම් බණක් අහන අවස්ථාවක නැත්නම් මේ ඒ වගේ තැනකදී ඒ ජවන් සිත් වලින් එකිනෙකට එකිනෙකට ආසේවන ප්‍රත්‍ය වෙලා හැබැයි අන්තිම ජවන් සිතට පුළුවන් කමක් නැහැ ඒ අවසාන ජවන් සිතෙන් පස්සේ පහළ වන සදාරම්මන සිතට ආසේවන ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙන්න. ඒකට හේතුව තමයි ඒක වෙන විදියක. ඒක වෙන විදියක සිතක් ඉඳලා ඒක විපාක සිතක් ඉඳලා ඒකට ආධාරයක් කරන්න බෑ. ඉන් එතනින් නවතින්න. ඒ වගේම දැන් පළවෙනි ජවන් සිත ගත්තා. අපි ජවන් සිත් හතේ පළවෙනි ජවන් සිත ගත්තා. ඒකට ඊට කලින් තියෙන වොත්තපන සිත ආසේවන ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි ඒක වෙනම જાතියක් කියලා. වොත්තපන සිත කියලා කියන්නේ අහේතුක ක්‍රියාසිතක්. ඒක අපි ඒ විදිහට අපි අඳුනගෙන තියෙනවා. ඒක නිසා ඒක ආසේවන ප්‍රත්‍යයෙන් ජවන් සිතට ප්‍රත්‍ය වෙන්නේ නැහැ. ඉතින් මේ චිත්ත වීතියක් ගත්තාම ඔන්න ඔය විදිහට මේ ජවන් පළවෙනි ජවන් සිත දෙවෙනි ජවන් සිතට ආසේවන ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. එතකොට අපි කියනවා මේ දෙවෙනි ජවන් සිත ප්‍රත්‍ය උත්පන්නයි කියලා. මොකද පළවෙනි ජවන් සිතේ ප්‍රත්‍ය ලබාගෙන හටගන්න හින්දා අපි කියනවා දෙවෙනි ජවන් සිතට ප්‍රත්‍ය උත්පන්න සිතක්. එහෙම නැත්නම් ප්‍රත්‍ය උත්පන්න ධර්මයක් කියලා. ඒ දෙවෙනි සිත දෙවෙනි ජවන් සිත ප්‍රත්‍ය උත්පන්න වෙනා වගේම ඒ සිතම තුන්වෙනි ජවන් සිතට ප්‍රත්‍ය වෙනවා. අපි දැන් කතා කරපු විදිහට දෙවෙනි ජවන් සිත තුන්වෙනි ජවන් සිතට ප්‍රත්‍ය වෙනවා. ඒ කියන්නේ දෙවෙනි ජවන් සිත පළවෙනි ජවන් සිතේ ප්‍රත්‍ය ලැබලා ප්‍රත්‍ය උත්පන්නත් වෙනවා. ඒ වගේම මේ ප්‍රත්‍ය උත්පන්න වෙච්ච දෙවෙනි සිත තුන්වෙනි ජවන් සිතට ප්‍රත්‍ය. ඉතින් ඒ විදිහට තමයි යන්නේ. එතකොට හත්වෙනි ජවන් සිත ගත්තාම හත්වෙනි ජවන් සිත හයවෙනි ජවන් සිතේ ප්‍රත්‍ය උත්පන්න ධර්මයක් වෙනවා. මොකද හයවෙනි ජවන් සිතින් ආසේවන ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙලා තමයි හත්වෙනි ජවන් සිත ඇති වෙන්නේ. නමුත් හත්වෙනි ජවන් සිතට ප්‍රත්‍ය ශක්තියක් නැහැ. මොකද ඊට පස්සේ ලැබෙන සිත්වලට උදව් කරන්න ඒ ආසේවන ප්‍රත්‍යයෙන් උදව් කරන්න බැරි හින්දා ඒක ප්‍රත්‍ය ධර්මයක් වෙන්නේ නැහැ. නමුත් හයවෙනි සිත නිසා හත්වෙනි සිත ප්‍රත්‍ය උත්පන්න ධර්මයක් බවට පත් වෙනවා. ඉතින් ওই විදිහට තමයි අපි දැනගන්න ඕනේ මේක කොහොමද සිද්ධ වෙන්නේ කියලා. ඉතින් ඔබට උදාහරණයක් දීලා තියෙනවා අපේ රේරුකාණේ චන්දවිමල ස්වාමීන් වහන්සේගේ පොතේ. හරියට අපි ගෙදරක තීන්ත ගන්නකොට, බිත්තිවල තීන්ත ගන්නකොට අපි දන්නවා පළවෙනි තීන්ත පාර ගන්නවා අපි ෆස්ට් කෝට් කියලා. ඊට පස්සේ සෙකන්ඩ් කෝට් එකක් ගන්නවා. පළවෙනි කෝට් එකෙන් ගත්ත එළියට වඩා, ඒ කියන්නේ ඒ වර්ණයට වඩා ඉතාමත් ප්‍රබල වෙනවා දෙවෙනි එකත් ඒක උඩින්ම ගෑවෝ. අන්න ඒ වගේ. එතකොට පළවෙනි එකේ පළවෙනි ගාපු තීන්ත පාරේ ප්‍රත්‍ය වෙලා තමයි අර දෙවෙනි එක ගාපු එක තව ටිකක් දීප්තිමත් වෙලා ඇවිල්ලා තියෙන්නේ. අන්න ඒ වගේ තේරුම් ගන්න කියලා කියනවා මේ ආසේවන ප්‍රත්‍යින් මේ ආකාරයට මේ ජවන් සිත් එකින් එකට ප්‍රත්‍ය වෙන ආකාරය. ඉතින් මම කැමති මේ වෙලාවේ මේ කියපු දේවල් සම්බන්ධයෙන් යම් කිසි ප්‍රශ්නයක් තියෙනවා නම් අපි සාකච්ඡා කරගෙන ඉදිරියට යන්න. තෙරුවන් සරණයි දලවත්ත මහත්මයා. තෙරුවන් සරණයි යතුවන්ද බොහොම පිං. මම හිතනවා ඉතාමත් ප්‍රයෝජනවත් අපිට ඒ ආසයන් ප්‍රති තේරුම් ගන්නේ මූලික වශයෙන් කරපු සිත් පිළිබඳව හැඳින්වීම. එතන මම හිතන ආසයන් ප්‍රති ගැන කතා ගන්න ඉස්සෙල්ලා සිත් පිළිබඳව කතා කරපු කොටසේ එහෙම ගැටලුවක් තියෙනවා නම් ඒ ගැන කතා කරලත් හොඳයි කියලා හිතනවා. කල්‍යාණ මිතු මිත්‍රයන්ට අවස්ථාව තියෙනවා මේ ඒ කාරණාව සම්බන්ධව අවධානය යොමු කරලා සාකච්ඡා කරන්න ප්‍රශ්න අහන්න තියෙනවා නම්. තිරුවන් සරණයි ජයන්ත මහත්තයා. ජයන්ත මහත්තයා, ජවන් සිත් මගදී නවතින්නේ නැහැ නේද? එක දිගටම හතක් දිගටම යනවා නේද? තිරුවන් සරණයි. තිරුවන් සරණයි. සාමාන්‍යයෙන් අපි ගත්තොත් චිත්ත වීතිවල අපි දන්නවා මරණාසන්න චිත්ත වීතිවල ඊට වඩා වෙනස් වෙනවා. ජවන් සිත් 5යි එතනදී හැකියාව තියෙන්නේ යන්න. අනිත් අවස්ථාවලදී සාමාන්‍ය වශයෙන් ගත්තාම ජවන් සිත් 7ක් යනවා. එතකොට තමයි ඒ චිත්ත වීතිය සම්පූර්ණ වෙන්නේ. ඒ කියන්නේ චිත්ත වීතියක් සම්පූර්ණ වෙන්න නම් ජවන් සිත් 7ක් එක දිගට යනවා. ඒක මගින් නවත්තන්නවත් අවහිර කරන්නවත් බෑ. ඒක තමයි චිත්ත නියාමයේ කියලා අපි ඉගෙනගෙන තියෙන්නේ. තේරුවන් සරණ මහත්ත, පුළුවන් පස්සේ පොඩ පැහැදිලි කරන්න මහත්ත. දැන් අපි ආනාපාන සතිය එහෙම නැත්නම් අපි ඉරියාපත පබ්බේ ගන්නකොට මේ භාවනා කරනකොට සතිපට්ඨානේ, එතකොට කොහොමද මේ ජවන් සිත් අපි තේරුම් කරගන්නේ? දැන් මම දැන් මෙතන කියලා හිතනවනම් ඉරියාපත පබ්බේ මේ විදිහට පුළුවන් නම් මහත්තයාට මොන විදිහටද අපි ජවන් සිතුයි අපේ සිත් වැඩ කරන්නේ කියලා පොඩ්ඩක් භාවනාව තුළින් තේරුම් කරලා දෙන්න. පස්සෝ කිව්වත් කමන්නේ. තේරුවන් සරණ. නැහැ, අපි භාවනාවක් කරනවා කියනකොටම අපි දැන් යම්කිසි අරමුණක් නිගන්නේ. භාවනා කරන හුඟක් වෙලාවට ඇත්තටම අපි මනෝද්වාරිකව තමයි භාවනාව දියුණු වෙන තැනකදී යන්නේ. දැන් මුලින්ම ගන්නකොට සමහර විට දැන් කසින භාවනාවක් වගේ නම් මුලින්ම ඇහෙන්නේ ගන්න. එතකොට සාමාන්‍ය කාමාවචර මට්ටමේ සිත් තමයි කාමාවචර, ඒ වගේම මේ පංචද්වාරික සිත් තමයි අපිට ඇති වෙන්නේ. කියන්නේ ඇහෙන් බලනවා නම් ඇහැට අදාළ සිත් පෙළවල් තමයි ඇති වෙන්නේ. චක්කු විඥානයත් සහිත ඒ වගේ සිත්. ඒත් කුසල සිත්. ඒක මොකද? සතිය පිහිටවනවා කියලා කියන්නේ සතිය කියන එක අභිධර්මයේදී පෙන්වන්නේ කුසල චෛතසිකයක් හැටියට. යම් කිසි වෙලාවක කෙනෙක් තමන්ගේ කය පිළිබඳව හෝ තමන්ගේ ඇස් යොමු කරන ඒ අරමුණ පිළිබඳව සතියින් ඉන්නවා කියලා කියන්නේ ඒක කුසල සිතක් තමයි එතන පහළ වෙන්නේ. මොකද කුසල චෛතසිකයන්ගේ අනිවාර්යම, ඒ කියන්නේ අපි කියනවා කුසල සාධාරණ නැත්නම් සෝබන සාධාරණ චෛතසිකවල එක කොටසක් තමයි මේ සතිය කියන්නේ. ඉතින් අර එහෙම නැති තැන්වලදී තමයි අපිට දෘෂ්ටියක් මෝහයක් තමයි අපිට සතිය කියලා හිතෙන්නේ. නමුත් ඒක සතිය නෙවෙයි. දැන් අකුසල කර්මයක් කරන වෙලාවකදී අපි හිතනවා කෙනෙකුට සතිය තියෙනවා කියලා. හොරකමක් කරනකොට සතියෙන් කරනවා කියලා ඒක නෙවෙයි. සතිය විදිහට එන්නේ එයාගේ දෘෂ්ටියයි මෝහයයි තමයි ඒ සතිය වගේ පේන්නේ. නමුත් සතිය නෙවෙයි. සතිය කියලා කියන්නේ ධර්මානුකූලව කුසල චෛතසිකයක්. එතකොට මේ අපි භාවනාවක් කරනවා කියන තැනකදී විශේෂයෙන්ම සතිපට්ඨානය ගන්නකොට ඒ සතිය සතිමත්ව ඉන්න හැම මොහොතක්ම කුසල සිත් තමයි වැඩෙන්නේ. ඒ කුසල සිත් වැඩෙනවා කියලා කියන්නේ විශේෂයෙන්ම දැන් ඇස් දෙක පියාගෙන ආනාපාන සතිය වගේ දේවල් කරනකොට අපිට කාය විඥානය දැන් මූලින්ම හුස්ම රැල්ල නාසයේ වදින අවස්ථාව ගත්තාම එතන සිහිය තියාගෙන ඉන්නකොට අපිට කාය ස්පර්ශය තමයි එතකොට පංචද්වාරික චිත්ත වීතියක් තමයි එතනදී ඇති වෙන්නේ මුලින්ම. ඊට පස්සේ ඒක ඇති වෙනවා කියලා කියන්නේ අපි දන්නවා අර භවංග අතීත භවංග භවංග චලන භවංග උපච්ඡේද වෙලා ඊට පස්සේ පංචද්වාර ආවර්ජන ඇවිල්ලා ඊට පස්සේ කාය විඥානය පහළ වෙනවා. කාය විඥාණයෙන් තමයි දැනගන්නේ මේ හුස්ම ඔන්න වැදුනයි කියන එක දැනගන්නේ කාය විඥානය. ඊට පස්සේ සම්පටිච්චන සංකීර්ණ වොත්තපන පහල වෙනවා. ඊට පස්සේ ජවන්සිත් පහල වෙනවා. එතන ජවන්සිත් කියන්නේ අර මුලින් කියපු කුසල්සිත් අටෙන් එකක් තමයි එතන පහල වෙන්නේ. ඉතින් හුඟක් වෙලාවට අසංකාරිකව පහල වෙන්නේ. මොකද අසංකාරිකව නෙවෙයි අපි බොහොම සතුටින් ඒක නිරායාසයෙන් කරන නිසා අසංකාරික සිත් පහල වෙන්න පුළුවන්. නමුත් කෙනෙක් ආයාසයෙන් නම් ඒක කරන්නේ සසංකාරික සිත් පහල වෙන්නත් පුළුවන්. ඇතැම් විට සෝමනස් සහගත වෙන්න පුළුවන්, ඇතැම් විට උපේක්ෂා සහගත වෙන්නත් පුළුවන්. ඉතින් ඒ සිත් අටෙන් එකක් තමයි එතනදී ජවන් සිතක් හැටියට පහළ වෙන්නේ. ඉතින් ඒ සිතම තමයි ඒ චිත්ත වීතිය තුළදී දිගට දිගටම එකිනෙකට පස්සේ එකිනෙකෙන් පහළ වෙන්නේ. එතෙන්දී පළවෙනි සිතේ ආසේවන ප්‍රති ලැබෙනවා දෙවෙනි සිතට, දෙවෙනි ජවන් සිතට. දෙවෙනි ජවන් සිතේ ආසේවන ප්‍රති තුන්වෙනි ජවන් සිතට වශයෙන් ගිහිල්ලා හයවෙනි ජවන් සිතේ ආසේවන ප්‍රති හත්වෙනි ජවන් සිතට ලැබෙනවා. ඊට පස්සේ හත්වෙනි ජවන් සිතේ ආසේවන ප්‍රති ශක්තියක් නැහැ. මොකද ඊට පස්සේ පහළ වෙන්නේ තදාරම්මන සිතින්ද. එන්නේ ඒ විදිහට තමයි තේරුම් ගන්න වෙන්නේ. නමුත් තව ටිකක් ඉහළට වඩාගෙන යනකොට අපිට මනෝමය නිමිත්තක් පහළ වෙන අවස්ථාව ගත්තාම එතන වැඩ කරන්නේ මනෝද්වාර චිත්ත වීර්ය. එතන ජවන් සිත් පහළ වෙනවා. එතකොට වෙන්නේ භවංග චලන භවංග උපච්ඡේද මනෝද්වාර ආවර්ජන ඊළඟට ජවන් සිත්. එතන කුසල් ජවන් සිත් තමයි ඇති වෙන්නේ. ඉතින් ඒ ආකාරයෙන් වඩලා යම් කිසි වෙලාවක අර්පණ අවස්ථාවට යනවා නම් තමයි එතෙන්දි තමයි අර එක වගේ සිත් නෙවෙයි ජවන් පාර වෙන්නේ, මගදි ජවන් සිත් වෙනස් වෙන දේ තියෙන්නේ ඔය අර්පණ සත්‍යයට යනකොට. ඒකත් අපි ඉදිරියේ පැහැදිලි කරගන්න පුළුවන්. මම හිතනවා ඒ පැහැදිලි කිරීම ප්‍රමාණවත් කියලා ප්‍රසන්න මහත්තයා. ඔව් බොහොම විමහත්නේ දෙවසරනේ. දැන් තමයි පුංචි ප්‍රශ්නයක් අහන්නම්. මත මේ ලෝකෝත්තර මග්ග චිත්තවලයි ලෝකෝත්තර ඵල චිත්ත ඒ තනක ඒ හරියේදී මේ ජවන්සිත ඇති වෙනවද කියන එක ප්‍රශ්නේ තියෙනවා. දලසන්න. ආ, තේරුවන් සර්ණයි. ඔව්. දැන් අපි මාර්ග චිත්ත වීතියක් ගත්තේම ඒ මාර්ගසිතයි ඵලසිතයි තියෙන එකම මාර්ග චිත්ත වීතිය. එතකොට ඒක තමයි අපි කියන්නේ අර ආනන්තරික සමාධිය හැටියටත් අපිට නිතරම ඇහෙන දෙයක් තමයි මාර්ගසිතට අනතුරුවම තමයි ඵලසිත ලැබෙන්නේ කියලා. එතකොට ඒක සිද්ධ වෙන්නේ මෙහෙමයි. දැන් යම් කෙනෙක් පටන් ගන්නේ කාමාවචර සිතකින් තමයි මාර්ග චිත්ත වීති පටන් ගන්න. දැන් අපි හිතුවොත් එහෙම යම් කිසි කෙනෙක් භාවනා යෝගීව ඉඳලා එයා දැන් සංස්කාරවල අනිත්‍ය හෝ එමත් නැත්නම් අපි විනා දුක්ඛතාවය හෝ අනිත්‍ය හෝ අනාත්මය මෙනෙහි කරනවායි කියලා අපි හිතුවොත් එයාට මේ මනෝද්වාර කාමාවචර කුසල සිත් ඇති වෙනවා. දැන් සංස්කාරවල තියෙන සංස්කාරයක් කියලා කියන්නේ ඕනම හිතට එන දෙයක් වෙන්න පුළුවන්. දැන් රූපයක් ගැන වෙන්න පුළුවන්, නැත්නම් නාම ධර්මයක් ගැන වෙන්න පුළුවන්, වේදනාවක් ගැන වෙන්න පුළුවන්, සංඥාව ගැන ආදි වශයෙන් ඕනම දෙයක් ගැන හොඳට සිත මෙහෙවන අවස්ථාවක් ගත්තොත් මූලික වශයෙන්ම ඇති වෙන්නේ එයාට කාමාවචර කුසල ජවන් සිත් තමයි ඇති වෙන්නේ. ඒ චිත්ත වීති අපි හිතමුකෝ සාමාන්‍ය කෙනෙක් ඔන්න දැන් භාවනාවක් ඒ විදිහට වඩන්න පටන් ගත්තයි කියලා. මුදවල හිත කියන්නේ එකඟතාවයේ ඇතු නීවරණ දුරු කරපු නීවරණ අඩු කෙනෙක් ඒ විදිහට පටන් ගත්තට පස්සේ මූලික වශයෙන් එයා ඔන්න දැන් කාමාවචර කුසල චිත්ත වීති බර ගානක් කොහොම යනවා එකිනෙකට පස්සේ එකිනෙක ඔහමම චිත්ත වීති. ඒ කියන්නේ 17 කොටස් ඔය විදිහට ඔය විදිහට යනවා. ගිහිල්ලා යගේ හිත සියුම් වෙලා මේ අරමුණට බොහෝම කිට්ට වෙලා ලං වෙලා බලනකොට අපි හිතමුකෝ දැන් ඔන්න දැන් මාර්ග සිත් පහළ වෙන්න අවස්ථාව ආවයි කියලා. එතකොට වෙන්නේ මෙහෙමයි. එයා දැන් මනෝද්වාරිකව තමයි මේ අරමුණ සිහි කරන්නේ. මනෝද්වාරයෙන් නැත්නම් මනසින් තමයි මේක සිහි කරන්නේ. ඒකත් තියාගෙන වෙන ඉන්ද්‍රයන්ගෙන් එන සංඥා මොකුත් ගන්න නැතුව මේ දේ පිළිබඳවම හිත මෙහෙවනකොට ඒක වෙන්නේ ඊට පස්සේ භවංග චලන භවංග උපච්ඡේද මනෝද්වාර ආවර්ජන. දැන් මේ මනෝද්වාරයෙන් මේ කල්පනා කරන එතන මනෝද්වාරයෙන් ආවර්ජනය කරන්නේ මනස පැත්තට මේ අරම තවදුරටත් හරවන්නේ. ඊට පස්සේ මනෝද්වාර ආවර්ජනයෙන් පස්සේ කාමාවචර කුසල්සිතක්. දැන් අපි දන්නවනේ කාමාවචර ඥාන සංප්‍රයුක්ත කුසල්සිතක් ඇති වෙන එක සෝමනස්ස සාගත වෙන්න පුළුවන්, උපේක්ෂා සාගත වෙන්න පුළුවන්, අසංකාරක වෙන්න පුළුවන්, සසංකාරක වෙන්න පුළුවන්. කොහොමද ඒ ඥාන සංප්‍රයුක්ත කාමාවචර කුසල්සිත හතරෙන් එකක් ඇති වෙනවා. ඒ ඇති වුණාට පස්සේ ඒ කුසල්සිතම ඇති වෙනවා කීප වතාවක්. ඒක කියන්නේ මෙහෙමයි, චිත්ත වීතිය කියන්නේ මෙහෙමයි, භවංග චලන භවංග උපච්ඡේද මනෝද්වාර ආවර්ජන පරිකර්ම උපචාර අනුලෝම ගෝත්‍ර භූ මාර්ග ඵල කියලා තමයි යන්නේ. එතකොට පරිකර්ම කියලා කිව්වේ දැන් අපි අර කිව්වනේ දැන් මනෝද්වාර ආවර්ජන වලින් පස්සේ සාමාන්‍යයෙන් අපි ජවන් කියලා සඳහන් කරන්නේ මේ මනෝද්වාර චිත්ත වීදියේ. නමුත් මෙතනදී අපි සඳහන් කරන්නේ මනෝද්වාර ආවර්ජන සිතින් පස්සේ පරිකර්ම කියලා කොටසකට තමයි යන්නේ. පරිකර්ම කියන එකේ තේරුම තමයි මේ අර්පණා සිතකට එමත් නැත්නම් මේ මාර්ග සිතකට සිත සකස් කරන සිතක් ඇතිදී ඒකට ඒ පැත්තට හරවන සිතක් ඇතිද සලකලා තමයි අපි පරිකර්ම කියලා නමක් දීලා තියෙන්නේ. ඒකට පරිකර්ම සිත කියලා කියන්නේ ඇත්තටම අර ඥාන සංප්‍රයුක්ත කුසල් සිත හතරෙන් එකක්. ඊට පස්සේ දෙවණියට ඇති වෙන්නේ ඒ සිතමයි. නමුත් අපි ඒකට වෙන නමක් කියනවා. අපි කලින් මේ පළවෙනි ජවන් සිතේ පරිකර්ම කිව්වා. දෙවනි එකට කියනවා උපචාර කියලා. උපචාර කියලා කියන්නේ අර්පණා එහෙමත් නැත්නම් මේ මාර්ග සිතුවට වැඩිය දුර නෑ කියන අර්ථයෙන් අපි කියනවා උපචාර සිතක් පහළ වෙනවා කියලා. අර හැබැයි ඉතින් අපි සිත් 89 හැටි ගත්තාම පහළ වෙන්නේ අර පළවෙනි ජවන් සිත වෙච්ච කුසල සිතම තමයි. අපි ඒකට මේ නම් කරනකොට වෙන නමක් කියනවා උපචාර කියලා. ඊට පස්සේ කියනවා අනුලෝම කියන සිත පහළ වෙනවා තුන්වෙනි ජවනි. තුන්වෙනි ජවනයේ අර සිත්තම තමයි පහළ වෙන්නේ. නමුත් අපි ඒකට නමක් දෙනවා වෙනම අනුලෝම කියලා. අනුලෝම කියලා කියන්නේ අර්පණා එහෙමත් නැත්නම් මාර්ගසිත 90 යන කියන අර්ථයෙන් අනුලෝම කියලා කියනවා. ඊළඟටත් ඒ සිත්තම හතරවෙනි පාටත් පහළ වෙනවා. ඒකට අපි වෙනස් නමක් දෙනවා ගෝත්‍රභූ කියයි. දැන් මේ ධර්මයේදී ගෝත්‍ර කියන එකට තේරුම් දෙකක් තියෙනවා. එකක් තමයි පෘථග්ජන ගෝත්‍රය, අනිත් එක තමයි කාම භූමිය කියන ගෝත්‍රය. එතකොට දැන් අපි හිතුවොත් එහෙම ධානයක් වඩන කෙනෙක්ට නම් අපි මේ ගෝත්‍ර භූ කියලා හඳුන්වන්නේ මේ කාම භූමිය ඉක්මවා යනවා ඊළඟ සිතෙන් කියන අර්ථයෙන් තමයි ගෝත්‍ර භූ. ඒ කියන්නේ කාම භූමියේ පහළ වෙන නැත්නම් කාම අරමුණු ආශ්‍රයෙන් පහළ වෙන අවසාන සිතේ චිත්ත වීති. ඒක තමයි ගෝත්‍ර භූ. එතකොට මාර්ග සිතකදී මාර්ග චිත්ත වීති කියලා අපි කියනවා පෘථග්ජන භූමියේ පහළ වෙන අවසාන සිත තමයි ගෝත්‍ර භූ සිත කියලා. ඔබට ඒ සිතින් අනතුරුවම තමයි මාර්ගසිත පහළ වෙන්නේ. එතකොට අපි දන්නවා පරිකර්ම අනුලෝම පරිකර්ම උපචාර අනුලෝම ගෝත්‍රභූ. ඉතින් පස්සේ පහළ වෙනවා මාර්ගසිත. ඒ සෝතාපන්න මාර්ගසිත වෙන්න පළවෙනිම පහළ වෙන මාර්ගසිත සෝතාපන්න මාර්ගසිත. එතකොට සෝතාපන්න මාර්ගසිත පහළ වෙනවා. එතකොට ඒකත් ජවන් සිත. ඔන්න ඔතනදී තමයි අර සිත් වෙනස් වෙන්නේ. දැන් ජවන් සිත් බලන්න මුල පරිකර්ම උපචාර අනුලෝම ගෝත්‍ර භූ කිව හතරම කාමාවචර කුසල් සිත් හතරක් ඥාන සංප්‍රයුක්ත. නමුත් ඒකින් අනතුරුව පහළ වෙන මාර්ග සිත කාමාවචර සිතක් නෙවෙයි. ඒක ලෝකෝත්තර සිතක්. ඒක තමයි සෝතාපන්න මාර්ග සිත්. ඉන් අනතුරුව පහළ වෙන්නේ සෝතාපන්න ඵල සිත්. එතකොට කාමාවචර සිත් හතරයි, ඊළඟ සෝතාපන්න මාර්ග සිත්, ඊළඟ සෝතාපන්න ඵල සිත්, ඊට පස්සේ ආපව පාරක් සෝතාපන්න ඵල සිත් ඇති වෙනවා. එතකොට ජවන් හත ওই විදිහටයි ඒ චිත්ත වීතිය තුළ වැඩ කරන්නේ. එතකොට දැන් අපිට තේරෙනවා ඒ සෝතාපන්න මාර්ග සිත් කියන එක ජවන් සිත, සෝතාපන්න ඵල සිත් කියන එකත් ජවන් සිතක් වෙනවා. එතකොට දැන් බලන්න ඔතනදී ආසේවන ප්‍රත්‍ය සලකනකොට අපි දන්නවා අර මුලින් පහළ වෙච්ච කාමාවචර සිත් හතර. ඒ තමයි අපි කියුවේ පරිකර්ම, උපචාර, අනුලෝම, ගෝත්‍රභූ කියන හතර. අපි දන්නවා එකම නමින් පහළ, කියන්නේ අපි වෙන වෙන නම් දුන්නට අර සිත් 89 වෙන සලකනකොට ඒ කුසල ඥාන සම්ප්‍රයුක්ත කුසල සිතකටම තමයි මේ නම් හතර දීලා තින්නේ. ඒ නිසා ඒවා එකිනෙකට එකිනෙකට, පළවෙනි එක දෙවෙනි එකට, දෙවෙනි එක තුන් දෙවෙනි එක තුන්වෙනි එකට, තුන්වෙනි එක හතරවෙනි එකට ආශේවන ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. දැන් මේ ගෝත්‍රභූසිතින් පස්සේ පහළ වෙන්නේ ඒ ಜಾති සිතක් නෙවෙයි. ඊට පස්සේ පහළ වෙන්නේ මාර්ග සෝතාපට්ටි මාර්ගසිත. නමුත් මෙතනදි මේ එකම චිත්ත වීතිය පහළවන ජවන් සිත නිසා අර කාමාවචර කුසල සිත හතරවෙනිට උපන්න ගෝත්‍රභූ කිව්වේ ඒක ආශේවන ප්‍රත්‍යයෙන් සෝතාපන්න මාර්ගසිතට පත්ති වෙනවා. ඒ වගේම සෝතාපන්න මාර්ගසිත සෝතාපන්න ඵලසිතට ආසේවන ප්‍රත්‍යයෙන් පත්ති වෙනවා. හැබැයි සෝතාපන්න ඵලසිත දෙවෙනියට පහළවන සෝතාපන්න ඵලසිතට පත්ති වෙන්නේ නැහැ. මොකද ඒක විපාකසිත. ඒ ආකාරයෙන් අපි දැනගන්න ඕනේ. ඒ කියන්නේ විපාකසිත වලට බෑ තව සිතකට ආසේවන ප්‍රත්‍යයෙන් පත්ති වෙන්නේ. ඉතින් ඒක තමයි දැනගන්න ඕන විශේෂම දේ. ඉතින් අර පාරිත් මහත්මයාගේ ප්‍රශ්නයට මාර්ග චිත්ත වීතියක ආසේවන ප්‍රත්‍යය දෙන්නේ ඔන්න ඔය ආකාරයට කියන එක තමයි පැහැදිලි කරන්න තියෙන්නේ. ඊළඟ ප්‍රශ්නේ මම කියන ප්‍රමාණවත් කියලා. දැන් ඊළඟ සැරේ චූටි ප්‍රශ්නයක් තියෙනවා දැන් වහන්න. දැන් මේ ජවන් සිත්වල මේ චේතනා නැත්තම් කර්ම ඇති වෙනවද? මොකද අපි අර එදා මේ ළඟදි කරපුද මේ මේ මේ පාඩම්වලදී අපිට මේ ස්වාමීන් වහන්සේලා කියලා දේවල් තියෙනවානේ. අර මේ මුල් චිත්ත වීදියේ අද පංචද්වාර හරි ඒ හරි යනකොට මේගොල්ලෝ මේ දර්ශනයෙන් අර ප්‍රහාණය කරනවානේ. මේ හේතු නිසා හටගත්ත නිසා හේතු නිසා නැති යනවායි කියලා. එතකොට ඊට පස්සේ ඔය ජවන වලට එනකොට මේ කර්ම ඇති වෙන්නේ නැත්නම් මේ චේතනා ඇති වෙන්නේ. ඒක රහතුන් වහන්සේලාට ඒ යන ජවන් වලදී මේ ඒගොල්ලෝ ඒ වෙලාවෙම අරව දර්ශනයෙන් ප්‍රහාණය කළා නැති වෙන්නේ. ඒ ජවන් සිත් වලදී ඔතුමා කිව්වාගේ ඒ වෙලාවේදී කර්ම ඇති වෙන නැත්නම් චේතන ඇති වෙනවද කියන එක මට දැනගන්න ඕන. මොකද හසුන් වහන්සේලා දේව පහළ වෙන්න බැහැ නේද ජවන් අවස්ථාවේදී. තුන්වන්සර මම කිව්වේ අරක හේතු කරගෙන දර්ශනයෙන් ප්‍රහාණය කළ යුතුක් කිව්වනේ අපිට මේ අත්දැකීම සතියෙම. يعني හේතු නිසා හටගත්ත හේතු ඇතිවෙලා නැති වෙනවයි කියලා. ඒ විදිහට හිතනකොට අර පළවෙනි භවංග චලන උපේච්ඡේදන පංචද්වාරයේ ඒ හරියදිම මේ ඒවා දුරු වෙනවා. ඒකද ජවන් වලදී අර වාගේ චේතන ඇති වෙන්නේ නැහනේ. රහතුන් වහන්සේලාගේ විශේෂින් මේ ජවන් වලදී යෝගී චේතන ඇති වෙන විකලා මගේ පස්සෙ තියෙනවා. කියන්නේ චේතන කියන්නේ මේ මේ කර්ම චේතන. තිරුවන් සරණයි මම හිතන්නේ ඇත්තටම අපිට ඊළඟ කොටසේ අපි ඊළඟ ඇත්තටම කතා කරන්න මේ කර්ම කියන එක තමයි ඊළඟට කතා කරන්න තියෙන්නේ. අපි ඒ ටිකේ තවදුරටත් විස්තර කරගමු. ඒක ඒ ප්‍රශ්නේ හොඳයි. අපි කතා කරමු ඒ කොටසේ අත දෙහිම වර. හොඳයි. තිරුවන් සරණේ ජයන්ත මහත්මයා, දැන් ලෝකෝත්තර මේ මාර්ග සිත්වලදී මේ පළවෙනිම පරිකර්ම, උපචාර, අනුලෝම, ගෝත්‍රභූත කියන තැනට එනකම්ම ආසේවන පත්‍යෙන් පත්‍ය වෙලා ඊළඟට සෝවන් මේ පළසිත මේ මාර්ගසිතයි පළසිත මාර්ගසිත ළඟදී ඒ ආසිගන පත්තින් පත්ති වෙන්නේ නැද්ද? ඒ මේ විපාකසි ඒ සෝවන් ඵලයේ මාර්ගසිත ළඟට වෙනකම්ම ආසිගන පත්තින් පත්ති වෙලා එතන ඉඳලා පළසිතට යනකොටද ආසිගන පත්තිය මේ පත්ති වෙන්නේ නැත්තේ ක්‍රියාසිතක් නිසා? තිරුවන් සරණයි පොඩ්ඩක් පැහැදිලි කරන්න. තිරුවන් සරණයි. එතනදී මෙහෙම දෙයක් තියෙනවා. දැන් ආසේවන ප්‍රත්‍යයෙන් එතනදී ප්‍රත්‍ය වෙනවා. දැන් අපි බැලුවොත් එහෙම පරිකර්ම, උපචාර, අනුලෝම, ගෝත්‍රභූ කියන කොටස් අපි දන්නවා අනිවාර්යයෙන්ම එකිනෙකට ප්‍රත්‍ය වෙනවා කියලා. ඊළඟට මේ ගෝත්‍ර භූ කියන කාමාවචර ජවනය මාර්ගසිතට ප්‍රති වෙනවා. මාර්ගසිතට ආසීවන් ප්‍රත්‍යයෙන් ප්‍රති වෙනවා. ඊට පස්සේ මාර්ගසිත විපාකසිතට ප්‍රති වෙන්නේ නැහැ කියන එකයි මගේ වැටහීම. මොකද ඒක වෙනස් ඉඳ අපි අර සදාරම්මන වගේ තත්වයට ගියාම අපිට ඒක තේරුම් ගන්න පුළුවන් වෙනවා. ජවණයෙන් පස්සේ සදාරම්මන කියන එකට ප්‍රති වෙන්නේ නැහැ වගේ අවසාන ජවනසිත මට මේ වෙලාවේ හිතෙන්නේ ඒ ස්වාමිනවහන්සේ විස්තර කරපු එකත් එක්ක ඵලසිතට ප්‍රති වෙන්නේ නැහැ කියන එක තමයි ආසියන් ප්‍රත්‍යය ගැන හිතනකොට හිතෙන්නේ. අපි තව ටිකක් ඕනනම් අපි අහලා බලමු ස්වාමිනවහන්සේගෙන්. මට එහෙම තමයි තේරෙන්නේ. තේරුවන් සරණයි. මොහොම් පින් තේරුවන් සරණයි. හොඳයි, මම හිතන්නේ ඒක ඒ කොටස සම්පූර්ණ කරන්න මම තව ටිකක් කර මාර්ග සිද්ධියක් අපි කතා කරා. ඊට පස්සේ දැන් අර්පණා ජවන කියලා කියන්නේ ඇත්තටම මේ ධානසිත ඇති වෙන තැනදිත් අර විදිහටමයි. අපි දන්නවා මනෝද්වාරිකව ඇති වෙන්නේ භාංග චලන භාංග උපච්ඡේද මනෝද්වාරාවචන පරිකර්ම උපචාර අනුලෝම ගෝත්‍රභූ සිතින් පස්සේ ධානසිත ඇති වෙන. අපි දැන් ප්‍රථම ධානයේ වඩන අවස්ථාව බැලුවොත් එතකොට අර විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව සහිත ප්‍රථම ඥානසිත තමයි ගෝත්‍රභූසිත ළඟින්ම ඇති වෙන්නේ. එතකොට ඒ ගෝත්‍රභූසිත කියන කාමාවචර ජවන්සිතෙන් අර ඥානසිතට ලැබෙනවා ආසේවන ප්‍රත්‍යයෙන් ප්‍රති ලැබෙනවා. එතකොට ඥානසිත ආසේවන ප්‍රති ලබාගෙන ඇති වෙන්නේ. ඒක ධානසිත කියන එක ඇත්තටම අපි දන්නවා ධාන කුසල සිත. ඒක ජවන් සිතක්. එතකොට දැන් ධානයකට සමවදිනවා කියන තැනදී ඊට පස්සේ ධානසිතෙන් පස්සේ ගෝත්‍රභූ සිතින් පස්සේ ඇති වෙන ධානසිතින් පස්සේ එකින් එකට පස්සේ ඇති වෙන්නේ ධානසිත පෙරක්ම තමයි. එතකොට එතනදී ඒ ධානසිත එකින් එකට ආසේවන ප්‍රතියෙන් ප්‍රති වෙනවා. මොකද ඒ සියල්ලම ජවන් කුසල ජවන් සිත්තිල්ල ඒ ක්‍රියා ජවන් නම් ඒත් ක්‍රියා ජවන් හැටියට ඒ ආසේවන් ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. එතකොට එතනදී තමයි අර වෙනස් වෙන්නේ මොකක්ද? ඒ කියන්නේ සාමාන්‍ය වේදනාව සමාන විදිහටනේ සමාන වේදනාවන් තියෙන සිත් වලට තමයි එකිනෙක උදව් කරන්නේ මේ ආසේවන් ප්‍රත්‍යයෙන් කියන එක කිව්වට මෙතනදී වෙනස් වෙනවා. ඒ කියන්නේ කාමාවචර එකක් රූපාවචරයකට රූපාවචර ජවණයකට උදව් කරනවා. ඒ වගේම කාමාවචර ජවණය මාර්ග ජවණයකට නැත්නම් ලෝකෝත්තර ජවණයකට ආසීවන ප්‍රත්‍යයෙන් උදව් කරනවා. ඉතින් ඒ ටික තමයි අපිට මූලික වශයෙන්ම පැහැදිලි කරගන්න තියෙන්නේ. මම හිතනවා ඒක පැහැදිලි වෙනවා. තිරුවන් සරණේ ජයන්ත මහත්මයා, දැන් හත් වෙනි ජවණ සිත ළඟට එනකොට ඒ කරපු කුසලයේ රිපීට් වෙන එක ගැන මේ පත්තේවි ගිහිලා ඒ කුසලයේ බලය ගොඩක් වැඩි, කුසලයේ හෝ අකුසලයේ බලය වැඩි ද ඒ හත් වෙනි ජවණ ළඟට එනකොට? ජවණේ බලය වැඩි. අපි ඇත්තටම අපි ඔක්කේ මේ සමාන කවර මයික් ඔෆ් කරගන්නේ, මයික් ඔෆ් කරගන්න. තාම ඔන් වෙලා තියෙන්නේ. අපිට සද්ද එනවා, මයික් ඔෆ් කරගන්න. අන්න වීඩියෝ එකත් ඔන් වෙලා. හොඳයි, නෑ ඔෆ් කරගන්න, වීඩියෝස් මයික්ස් ඔෆ් කරගන්න. හොඳයි, එතකොට අපිට ප්‍රශ්නේ ඇහුවේ හත් වෙනි ජවනි සම්බන්ධයෙන්. දැන් අපි ගත්තොත් එහෙම, දැන් චිත්ත වීතියක ජවන් වල විපාක කතා කරන අවස්ථාවේදී පළවෙනි ජවනේ ගත්තාම ඒකෙන් සිද්ධ වෙන්නේ පිට්ඨ ධම්මා විපාකයක් කියලා තමයි සඳහන් වෙන්නේ. ඒ කියන්නේ දැන් ඒ සිත් වේදී පළවෙනි ජවනයේ ජවනයට පුළුවන් වෙන්නේ ඒ භවයේ ඇතුළතදී. දැන් අපි මේ ජීවිතයේදී යම්කිසි කුසල සිතක් පහල කරගත්ත වෙලාවක ඒ කුසල සිත් වේලි. එමත් නැත්නම් ඒ එතෙන්දී අපි ජවන හතක් ඇති වෙනත් නොවේ පළවෙනි ජවන සිත. තියෙනවනේ ඒ චේතනාව. ඒ චේතනාව නිසා ඒකට විපාකයක් ඇති වෙනවා නම් මේ ජීවිතයේ තුලදී තමයි ඒ විපාකය ලැබෙන්නේ. මේ ජීවිතයේදී ඒ විපාකය ලැබෙන්න අවස්ථාවක් ආවේ නැත්නම් ඒක අහෝසි වෙලා යනවා. ඊළඟට අවසාන ජවනය ගත්තාම ඒකේ විපාකය ඊළඟ භවයේදී ලැබෙනවා. ඒ වගේම ඒක ඊළඟ භවයේ ප්‍රතිසන්දිය පිණිසත් හේතු වෙන්න ඉඩ තියෙනවා. ඒ කියන්නේ කෙනෙකුට ඊළඟ භවයේ ප්‍රතිසන්දිය සඳහා හේතු වෙන්නේ ඔය හත්වෙනි ජවනයේ තියෙන ශක්තිය. යම්කිසි කුසල හෝ අකුසල ක්‍රියා අකුසල සිත් පෙළක අවසාන ජවන් සිත තමයි ඒ කර්මය ඒ ප්‍රතිසන්දි කෘත්‍ය කරන්න හේතු වෙන්නේ. ඒක අතරතුර තියෙන දෙවනි ජවනයේ ඉඳලා හයවෙනි ජවනයේ දක්වා ඒ තියෙන චේතනාවෙන් උපදවන කර්මය මේ අනන්ත සංසාරයේ ඕනෑම වෙලාවක මතුවලා විපාක දෙන්න පුළුවන් හැටියට තමයි සඳහන් වෙන්නේ. ඉතින් ඒ විදිහට බැලුවත් අපිට තේරෙනවා මේ හත්වෙනි ජවනයේ තියෙන ප්‍රබලත්වය එකට ප්‍රතිසන්දිය ගෙන දෙන ශක්තිය තියෙනවා කියලා. ඒ කියන්නේ ප්‍රතිසන්දිය ශක්තිය තියෙනවා. ඒ කියන්නේ යම් කිසි කෙනෙක් ප්‍රතිසන්දියක් කොහරි ගන්නවා කියලා කියන්නේ ඒ පහල කරපු සිත්පිරේ හත්වෙනි ජවනයේ තිබිච්ච ජවය තමයි. එහෙම නැත්නම් ඒ කර්ම ශක්තිය තමයි එතෙන්දී බලපාලා තියෙන්නේ කියන එක තමයි අවබෝධ කරගන්න තියෙන්නේ. පෙරවන් සර්. හොඳයි. මම හිතන්නේ එහෙමනම් දරුවත් මහත්මයා අපි ඊළඟ කොටසට යමු එමුද? මට කම්මපත්තේ යන ඉස්සලා යන වාතේ ආසනපත්තේම තව ටිකක් ඉන්න මම හිතන ප්‍රශ්න තියෙද්දි නැහැ කල්ලාන මිත්‍රයා. යන වාතේ විපාක සිත් ජවන සිත් නෙමෙයි කියලා තමා පැහැදිලි කරලා ගන්න උත්සාහ කියලා ද මාර්ග ඵල සිතක් කරම යවන ශක්තිය තියෙනවා. නමුත් සාමාන්‍ය විපාක සිත් නැහැ කියන කාරණා. ඔව් ඇත්තටම දැන් කාමාවචර විපාක රූපාවචර විපාක අරූපාවචර විපාක කියන කොටස් තුන ගත්තොත් ඒ කිසිම විපාක සිතක ජවන් ශක්තියක් නැහැ. ජවන සිතක් හැටියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒව විපාක සිත ඒකේ බලය ජවන බලයක් නැහැ. ජවන සිත හැටියට දෙන්නේ නැහැ. නමුත් ලෝකෝත්තර සිත් ගත්තාම සෑම විපාක සිතක්ම කියන අපි විපාක සිත් හැටියට හඳුන්වන්නේ ඵල සිත් හතර. ඒ ඵලසිත හතර ජවන් සිතක් හැටියට තමයි සැලකන්නේ. කල්‍යාණ මිත්‍රයන්ට තව ප්‍රශ්න තියෙනවා නම් අද අපි අහලා දැනගමු. තිරුවන් සරණයි නිරත් මහත්මිය. තිරුවන් සරණයි. ජන්තමාත්මය දැන් අපි මරණාසන්න චිත්ත වීතියක් ගත්තාම අපිට දැන් ওই ආශේවන ප්‍රත්‍යයෙන් අපි ඒ කරපු කුසල හරි අකුසල හරි කර්ම පිළිමන ජවණයෙන් එනවනේ මොන හරි අපිට අරමුණු. එතකොට දැන් අපි අහලා තියෙන්නේ චුත්ත කර්මවල හෝ අකුසලේ ආශේවන ප්‍රත්‍යයෙන් ගත අරමුණු තමයි ඊළඟ භවයට ගෙනියන්නේ කියලා. එහෙම හිතුවත් හරිද මහත්මයා? ඔව් එතනදී මෙහෙමයි. අපි දැන් ඇත්තටම ආශේවන ප්‍රත්‍ය කියලා කතා කරන්නේ එකම චිත්ත වීතියක් ඇතුළත තියෙන ජවන් සිත් ටිකක් ගැන තමයි කතා කරන්නේ. ඒ කියන්නේ වෙන වෙන තැන්වල පහළ වෙච්ච ජවන් සිත් නෙවෙයි. එතන මේ ඒ චිත්ත වීතිය ඇතුළේ පහළ වෙච්ච ජවන් සිත් ටිකක් ගැන තමයි මෙතන ආශේවන ප්‍රත්‍ය අරදී කතා කරන්නේ. එතකොට මරණාසන්න චිත්ත වීතිය එනකොට අපි දන්නවා අපිට අරමුණු එන්න පුළුවන් කීප විදිහක් තියෙනවා. ඒක තමයි ගරුක කර්ම හැටියට අපි යමක් කරලා තිනවනේ ගරුක කර්මය මතුවලා එනවා. ගරුක කර්මය කියලා කිව්වේ ගරුකල හැකි කර්ම. එතකොට කුසල පැත්තෙන් ගත්තොත් ඒ ගරු කරන්න පුළුවන් කර්ම හැටියට එන්නේ ගරුක කර්ම හැටියට එන්නේ යම් කෙනෙක් ධ්‍යාන පුරුදු කරලා තිනවනා නම් ඒ ධ්‍යාන තමයි ගරුක කර්මය හැටියට එන්නේ. ඒ වගේම අකුසල පැත්තෙන් ගරුක කර්ම කියලා කියන්නේ ආනන්තරයේ පාප කර්ම. එතකොට යම් කෙනෙක් ආනන්තරයේ පාප කර්මයක් කරලා තියෙනවා නම් ඒ ජීවිතය තුළ, එතකොට එන්න ඒ අරමුණ තමයි එතනට ඇදිලා එන්නේ. ඒ අරමුණ තමයි මරණාසන්න චිත්ත වීතිය ඇති වෙන්නේ. ඒ අරමුණ අරගෙන එතකොට එතනදී ජවන්සිත පහළ වෙන්නේ ඊට අදාළව. ඒකේ ප්‍රතිඵලයක් හැටියට තමයි ඊළඟ ප්‍රතිසන්දිය සිද්ධ වෙන්නේ. එතකොට අපි ගත්තොත් ධ්‍යාන සම්බන්ධයෙන් ධ්‍යාන වඩපු, ඒ කියන්නේ ධ්‍යාන වලින් පිරිහිලා නැත්තම් කියන්නේ අපි දන්නවා ධ්‍යාන වඩන කෙනෙක්ට කියලා තියෙනවා ආකාර පහකට මේ ධ්‍යානය පුරුදු කරන්න. ඒ තමයි ආවජ්ජන, සමාපජ්ජන, අදිත්‍ඨාන, වුට්ඨාන, පච්චවේක්කන කියන ඒ එක එක ක්‍රම. කියන්නේ ඒ ධ්‍යාන අරමුණ ආවර්ජනය කරන්න පුළුවන්. සමාපජ්ජන ඕන වෙලාවකට සම්වදින්න පුළුවන්. අදිෂ්ඨාන කරන්න පුළුවන්. තමන්ට ධ්‍යානයකට යන්න මේ අදිෂ්ඨාන වශයෙන් මෙච්චර කාලයක් තුල මම මේ ධ්‍යානෙ වඩනවායි කියලා අදිෂ්ඨාන කරන්න පුළුවන්. දැන් වුට්ඨාන කියන්නේ මෙත්මන කාලයකින් මම නැගිටිනවායි කියලා නැගිටව ඒ හැකියාව ඇති වෙනවා. පච්චවෙක්කන කියලා කියන්නේ ඒ ධ්‍යාන අරමුණ සම්බන්ධයෙන් ඒ ධ්‍යානයට පස්සේ ඒකෙ තිබ්බ ධ්‍යාන අංග පිළිබඳව ප්‍රතිවේක්ෂා කිරීම වශයෙන් ඒක සලකනවා. එතකොට ඔන්න ඔය ආකාරයේ වශීභාවයට පත් කරගත්ත කෙනෙක් ඒකෙන් නොපිරිහි හිටියොත් එතකොට ඒක තමයි ගරුක කර්මය හැටියට ඉදිරිපත් වෙලා ඉන්නේ කුසල පැත්තේ. එහෙම මතුවෙලා ආවොත් ඒකේ ඒ අවසාන චිත්ත වීති වුණාට පස්සේ ප්‍රතිසන්දිය හැටියට අනිවාර්යයෙන්ම ඒ ධ්‍යානයට අදාළ බ්‍රහ්ම ලෝකයක ප්‍රතිසන්දිය ලැබෙනවා. ඒ වගේම අකුසල පැත්තෙන් පංචානන්තරයේ පාප කර්ම වලින් එකක් හෝ කරලා තිබ්බොත් ඒ අරමුණ මතුවෙලා ඇවිල්ලා ඒ චිත්ත වීති අවසානයේ ප්‍රතිසන්දිය ලබන්නේ අනිවාර්යයෙන්ම නරක තැනක, නැත්නම් නිරේ තමයි ප්‍රතිසන්දිය ලබන්නේ. ඉතින් ඒ ආකාරයට තමයි ওই මරණාසන්න චිත්ත වීති වල වැඩ කරන්නේ. එතකොට ඒකෙදි ආසේවන් ප්‍රත්‍ය ලැබෙන්නේ ඒ චිත්ත වීතිය තුල තියෙන ජවන් එකිනෙකට තමයි ආසේවන් ප්‍රත්‍ය ලැබෙන්නේ. අන්න ඒ විදිහට තමයි මම හිතන්නේ ඒක හිතාගත යුත්තේ කියලා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි මහත්මයා. දැන් කුසලයක් හෝ අකුසලයක් මේ මරණාසන්න චිත්ත වීතිය නැතුව අවසාන හත් වෙනි ජවන් සිටේදී ඒ නැති වෙනවනේ. ඒක කොහේ හරි තැන්පත් වෙලා ආපසු විපාක දෙන්න අපිට ඊළඟ භවයකදී විපාක දෙනවනේ. ඒ අපි කියන්නේ කුසල අකුසල සිත් අපේ සිතේමද තැන්පත් වෙන්නේ? නෑ, තැන්පත් වෙනවා කියලා එකක් නෑ. තැන්පත් වෙන්නේ නැහැ. ඒක තමයි අප කර්ම ශක්තිය කියලා කියන්නේ. ඒක ශක්තියක් හැටියට. ආ, ශක්තියක් හැටියට නිකන් අවට තියෙන්නේ. ඒක සිතේ නෙමෙයිනේ. නෑ, එහෙම තියෙන තැනක් හොයන්න බෑ. දැන් තියෙන තැනක්. දැන් හිතන්නකෝ, දැන් අපිට අපේ අම්මා නැති වෙලා නම්, ඒ කියන්නේ ජීවිතේ නැතර නැති නේද ඒක ගැන හිතන්නකෝ. එතකොට ඒ මතකේ කොහෙන්ද එන්නේ? තැම්පත් වෙලා තිබිච්ච නන්නේ. ඒ භවංග සිත් බිඳගෙන ඒ මතකේ මතු වෙනවා. ඒ කොහෙවත් තිබිලා මතු වෙනව නෙවෙයි. ඒක ශක්තියකින්. ඒක එක්තරා ශක්තියක්. ඒ ශක්තියෙන් තමයි මතු කරලා දෙන්නේ. එහෙම නැතුව මේක තැම්පත් කරලා තියෙන්නේ නැහැ. ඒක ඒ විදිහට තමයි හිතන්න වෙන්නේ. තේරුම් ගන්න. එහෙමයි මාත්‍යා. තේරුම් ගන්න. මේ පොඩ්ඩක් මට පැහැදිලි කරලා දෙන්න. මම තේරුම් ගත් විදිහට පරිකර්ම උපචාර අනුරෝම ගෝත්‍රභූ කියලා ජවන්සිත හතරයි නේද මහත්තයා යන්නේ? එතකොට ඊට පස්සේ එන සිත තමයි මේ මාර්ගසිත නේද? ඔව්. අපි සාමාන්‍ය චිත්ත වීති හඳුනනකොට ඔක දෙවිදියකට හඳුනන එකක් තමයි අර්පණා චිත්ත වීති කියලා. එතෙන්ද කියන්නේ ධ්‍යාන වලට සම්බන්ධන කොටස් ඔය විදියටයි. ඊළඟට මාර්ගසිත පහළ වෙනකොටත් ඔය ආකාරයෙන් තමයි පහළ වෙන්නේ. ඒ කියන්නේ පරිකර්ම අනුලෝම පරිකර්ම උපචාර අනුලෝම ගෝත්‍රභූ කියලා. හැබැයි ඒ නම් වලින් කිව්වට අපි හිතන්නේ විශේෂයෙන් දැනගන්න ඕනකම තියෙන්නේ මේ ඒ පහළ වෙන්නේ අර ඥාන සම්ප්‍රයුක්ත කුසල සිත් හතරෙන් එකක් කියලා. ඒක හොඳින් තේරුම් ගන්න වෙනවා. නැත්නම් අපිට හිතෙනවා මේ කොහෙන්ද මේ උපචාර සිතක් කියන්නේ මොකද්ද කියලා. නැත්නම් ගෝත්‍රභූ සිතක් කියන්නේ මොකද්ද කියලා. අර විදිහ තමයි. අර අර්පණා එමත් නැත්නම් මාර්ගසිත් වලට සිත් වේලිය හැඩගස්සවන්න නැත්නම් ඒකට පාදක කියන්නේ ඒ පැත්තට නැඹුරු කරන හින්දා අපි කියනවා පරිකර්ම කියලා. ඒකට සූදානම් කරන හින්දා ඊළඟ උපචාර කියලා කියනවා. ඒකට ලම් වෙලා කියන වැඩි දුර නැති අර්ථයෙන් උපචාර කියලා කියනවා. ඊළඟ අනුලෝම කියලා කියනවා ඒ අර්පණා හෝ මාර්ගසිතට අනුකූල වෙච්ච සිතින්ද. ගෝත්‍රභූ කියලා කියනවා ඒ අර ගෝත්‍රේ ඉක්මවා යන්න කලින් පහළ වෙන අවසාන සිතින්ද. ඒක කාම භූමිය නම් අපි කියනවා කාම ගෝත්‍රය කියලා, නැත්නම් කාම භූමිය කියලා. එහෙම නැත්නම් අපි කියනවා පෘථග්ජන භූමිය කියලා මාර්ගසිතක් වෙනකොට. ඒතර මාර්ගසිතක් ඇති වුණාට පස්සේ පෘථග්ජන භූමියෙන් ඉවත් වුණානේ. ඊට පස්සේ ආර්ය භූමියට ගියා නේද? එතකොට ඒ පෘථග්ජන භූමියේ තියෙන අවසාන සිත තමයි ගෝත්‍රභූ සිත කියලා කියන්නේ. දැන් ඒ තමයි සෝතාපන්න මාර්ගසිතේදී තමයි අපි ගෝත්‍රභූ කියලා කියන්නේ. අපි හිතමුකෝ දැන් සෝතාපන්න වෙච්ච ආර්ය ශ්‍රාවකේ ඊළඟ සකදාගාමි වෙන අවස්ථාවෙත් ඔය වගේම සිත් පෙරවල් යනවා. එතෙන්දී අපි කියනවා පරිකර්ම උපචාර අනුලෝම ගෝත්‍රභූ කියන එකට අපි වෙන නමක් කියනවා. එතන අපි එතෙන්දී කියනවා වෝදානසිත කියලා. වෝදානසිත කියලා කියන්නේ පිරිසිදු කරනවා කියන අර්ථයයි. එතකොට දැන් ගෝත්‍රයක් ඉක්මවා යනවනේ. එතන පුත්ජන භූමිය දැන්ටමත් ඉක්මවා ගිහිල්ලානේ. එතකොට අපි ඒකට කියනවා වෝදානසිත කියලා. මොකද ඒක තවදුරටත් මේ සිත පිරිසිදු කරන අර්ථයෙන් වෝදානසිත කියනවා. ඊට පස්සේ තමයි සකදාගාමි මාර්ගසිත පහළ වෙන්නේ. ඊට පස්සේ සකදාගාමි ඵලසිත පහළ වෙන්නේ. ඒ ආකාරය තමයි තේරුම් ගන්න වෙන්නේ. තේරුවා සම්ම. එතකොට මහත්තයා මේ මාර්ගඵල සිතකට ජවන්සිත පහක් වෙනවනේ මහත්තයා. මාර්ගඵල කියන්නේ සෝහන් මාර්ගඵලයත් එක්කම නෑ, ජවන්සිත හතක් වෙනවා. හැම තැනදීම ජවන්සිත හතක් හැටියටයි ගණන් ගන්න. දැන් බැලුවොත් එහෙම අපි ගත්ත සෝතාපන්න මාර්ගසිතේදී අපි දන්නවා පළවෙනි එක තමයි අපි කියේ පරිකර්ම කියලා. පරිකර්ම උපචාර අනුලෝම ගෝත්‍රභූ මාර්ගසිත. ඊට පස්සේ ඵලසිත දෙකක් ඇතිවෙනවා. එතකොට ජවන්සිත හත සම්පූර්ණ වෙනවා. එතෙන්දි තව දෙයක් හිතන්න ඕනේ. දැන් අපිට ඔක විස්තර වෙනවා තීක්ෂණ ප්‍රඥාවක් කියලින් කෙනෙකුට තියෙනවා නම්, යෝගීෙකුට තියෙනවා නම් තීක්ෂණ ප්‍රඥාවක්. එතකොට අපි කියන්නේ දර පරිකර්ම කියන සිතෙන් කරන්නේ අර මාර්ග සිත පැත්තට හිත සකස් කරනවායි කියලා. අන්නේ සකස් කරන හිත ඇති වෙන්නේ නැහැ. එතකොට පරිකර්ම කියලා සිතක් ඇති වෙන්නේ නැහැ. එතකොට පටන් ගන්නෙ උපචාර අනුලෝම ගෝත්‍රභූ මාර්ගසිත. හරි, ඊට පස්සේ හත සම්පූර්ණ කරන්න ඵලසිත තුනක් ඇති වෙනවා. ඒ විදිහට ඒ තීක්ෂණ ප්‍රඥාව තියෙන යෝගියෙකුට ඒකත් මතක තියාගන්න. එතකොට කොහොමවත් හතක් හැටියට තමයි ජවන් සිත් ටික එතනදී සම්පූර්ණ වෙන්නේ. ඵලසිත වලින් තමයි ඊතුරු හතට අවශ්‍ය ප්‍රමාණය පිර වෙන විදිහට ගන්න. එතකොට අවසාන කියන්නේ ඒ චිත්ත වීතියේ කාමාවචර සිත් වලින් පස්සේ පහළ වෙන ගෝත්‍ර කියන්නේ අවසාන පහළ වෙන ගෝත්‍රභූ සිතනේ අපි හිතුවොත් සෝතාපන්න මාර්ග සිත. ඊට පස්සේ සෝතාපන්න මාර්ග සිතෙන් පස්සේ ඇති වෙන ඵල සිත් වලට ආසීවන ප්‍රත්‍ය ලැබෙන්නේ නැහැ. ඒ විදිහ තමයි තේරුම් ගන්න වෙන්නේ. චරන්සන මහත්, එතකොට යම් කෙනෙක් එකපාරටම රහත් වෙනව නම් පුතජන කෙනෙක්, එතකොට මාර්ග ජවන් සිත් චිත්ත විති හතරක් යන්න ඕනේ මහත්. එක දිගටම චරන්සන. ඊට වඩා යන්න වෙනවා. මොකද මේ චිත්ත විති වල තියෙන ස්වභාවය තමයි මේ මාර්ග සිත් ඵල සිත් වලින් අනතුරුව ප්‍රතිවේක්ෂා ඥාන කියලා සිත් පෙළක් ඇති වෙනවා. ඒ කියන්නේ දැන් අපි හිතමු මොකද දැන් සෝතාපන්න අවස්ථාවටපත් වෙනවා නම් ඊට පස්සේ තමන් දුරු කරපු කෙලෙස් මෙච්චරයි, ඉතුරු වෙලා තියෙන කෙලෙස් මෙච්චරයි කියන ඥාණය ලැබෙන සිත් පෙළක් යනවා. සිත් පෙළවල් යනවා. ඊට පස්සේ තමයි ඉතින් සිත් පෙළක් යන්නත් අපි මේ ඇසිපිය හෙරන වෙලාවට සිත් පෙළවල් බොහෝ ගණන් ගිහිල්ලා හින්දා ඉතින් අපිට සාමාන්‍ය ප්‍රායෝගිකව කියන්න පුළන්නේ මේක ඉක්මනින්ම සිදු වෙනවයි කියලා. නමුත් එතෙන්දී ඒ මාර්ගසිතුත් ඵලසිතුත් ඇති වෙලා ඊට පස්සේ අර ප්‍රතිවේක්ෂා ඥානත් ඇති වෙලා හතර පාරක් ඒ විදිහට තමයි ඒක ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් අර අපි ඒක පොඩියට කඩලා බැලුවොත් ලොකු ප්‍රොසෙස් එකක් වගේ. නමුත් කාලය හැටියට ගත්තොත් බොහොම ක්ෂණයෙන් ඒ මාර්ග මේ හතරම ලබන්න පුළුවන්කම තියෙනවා. ඒ මාර්ග එකින් එක නබන් නැතුව නම් එකපාර රහත් භාවයේ ලබන්න විදිහක් නැහැ. තේරුම් ගන්න. තේරුම් ගන්න අප්‍රමාණ පින් මහත්ය. හොඳයි තවත් කාට හරි ප්‍රශ්න මොනවද කියලා සාකච්ඡා කරන්න පුළුවන්. මට විනාඩියක් දෙන්න. හොඳයි. එහෙනම් අපි ඊළඟ කොටසට යමු නේද? හොඳයි. ඊළඟ කොටසේ ස්වාමීන් වහන්සේ අපිට විස්තර කරේ මේ කර්මප්‍රත්‍ය කියන එක. දැන් කර්මප්‍රත්‍ය කියනකොට අපි ඉස්සල්ලාම තේරුම් ගත යුතු දෙයක් තියෙනවා. මේක චෛතසිකයක් ගැන අපි විශේෂයෙන්ම ඉගෙන ගන්න වෙනවා. ඒ තමයි චේතනා චෛතසිකය. මොකද මේ චේතනා චෛතසිකය තමයි අපි කර්මයේ හැටියට සලකන්නේ. අපි දන්නවා බුදුරජාණන් වහන්සේගේ දේශනාව නෝ එදා ස්වාමීන් වහන්සේත් අපිට මතක් කරලා දුන්නා. චේතනාව කර්මයයි කියලා තමයි දේශනා කරලා තියෙන්නේ. චේතනාහං වික්කවේ කම්මං වදාන. කියන්නේ චේතනාව කර්මය ලෙස දේශනා කරමි කියලා උන්වහන්සේ කිව්වේ ඒකේ විශේෂ හේතුවක් තියෙන නිසා. එතකොට අපි දන්නවා මේ චේතනාව කියන්නේ චෛතසික හැටියට අපි ගත්තොත් සර්ව චිත්ත සාධාරණ චෛතසිකයක්. ඒ කියන්නේ සෑම සිතකම අඩුවක් නැතුව යෙදෙන චෛතසිකයක් තමයි චේතනා කියලා කියන්නේ. චේතනාව කියලා කියන්නේ ඇත්තටම යමක් කිරීමට යෙදෙන උත්සාහය කියලා කිව්වත් වරදක් නැහැ. හැබැයි වීරිය නෙවෙයි. එතන යම් කිසි උත්සාහයක් තියෙනවා වීරියෙන්. වීරිය කියන චෛතසිකයෙන් තොරව ඒක තමයි අපි චේතනාව කියලා කියන්නේ. ඒ කියන්නේ අපි හිතුවොත් එහෙම ඒ චේතනාව මුල් වෙලා තමයි ඉතුරු සිතු චෛතසිකිනුත් ඇති වෙන්නේ. ඒ කියන්නේ උදාහරණයක් අපි ගත්තොත් එහෙම දැන් කෙනෙකුට දානයක් දෙන්න ඕනේ කියලා හිතන චේතනාව. කියන්නේ දාන චේතනාවක් આવොත් තමයි යාගේ කයත් ක්‍රියාත්මක වෙලා ඒ දාන දීමේ කටයුත්ත කරන්නේ. කුසලපත්මින් ගත්තොත්. ඒ වගේම වන්දනාවක් කරන්න ඕන කියලා හිතුවොත් තමයි එතනින් ඉන්න තැනකින් ගිහිල්ලා නැගිටලා ගිහිල්ලා ඒ දේ කරන්න යොමු වෙනවා. ඒ කියන්නේ දානයක් දෙනවා වන්දනාවක් කරනවා එහෙමත් නැත්නම් අපි අකුසල් පැත්ත ගැන කතා කරේ නැහැ. ඒ අකුසල් පැත්තත් මේ විදිහමයි. එතෙන්දී දැන් බලන්න කෙනෙක් දානයක් දෙනවා කියන තැනදී බලන්න කය ක්‍රියාත්මක වෙනවා. ඒ සිතට අනුවම කය ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ මේ දේවල් දානමය දේවල් හොයන්න යනවා. ඊට පස්සේ ඒක ඒක පිළියෙල කරන්න පිළිගන්වන්නේ සේරම කරන්න මේ කයත් ප්‍රයෝගික කරගන්න. ඒ කියන්නේ මේ ඒ චේතනාව නිසාම මේ රූප ඇති කරන ගතියකුත් තියෙනවා. ඒ වගේම ඒක තව තවත් චෛතසික අනෙකුත් චෛතසිකත් ඇති කරන්න සිත් සහ චෛතසික ඇති කිරීමේ හැකියාව තියෙනවා මේ චේතනාවට. ඒ චේතනාව අනුව තමයි මේ සිත් සහ චෛතසිකයන් හැඩගැස්වෙන්නේ. ඒ චේතනාව කුසල පැත්ත නම් කුසල අනිත් කුසල චෛතසිකත් එකතු වෙලා කුසල සිතක් පහළ වෙනවා. චේතනාව අකුසල සහගතයි නම් ඒ අකුසල චෛතසිකියොත් එකතු කරලා අකුසල සිතක් පහළ වෙනවා. ඒ කියන්නේ මේ චේතනාව කියන එක තියෙන හරියට මේ කණ්ඩායමක නායකයෙක් වගේ තමයි මේ චේතනාව කියන එක වැඩ කරන්නේ. ඉතින් මේ චේතනාවම තමයි කර්මය කියලා කියන්නේ. එතකොට දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් දැන් පාලිත මහත්මයා අහපු ප්‍රශ්නයටත් දැන් අපිට ටික ටික සම්බන්ධ වෙන්න පුළුවන්. එතකොට දැන් අපි දන්නවා සමහර සිත් තියෙනවා අපි කියව විපාක සිත් කියලා කොටා. විපාක සිත් කියලා කියන්නේ පෙර කරපු කර්ම නිසා කර්ම හේතු කරගෙන පසුව ඇතිවන සිත් නැත්නම් පසුව ඇතිවන සිත් කියලා තමයි විපාක සිත් කියලා කියන්නේ. එතකොට එතනදී ඒ සිතේ තියෙන චේතනාව කියලා. හැබැයි ඒ සිතට බෑ අර විදිහට කියන්නේ ඒ සිතේ චේතනාව වෙනස් කෙනෙක් යමක් කරන්න අදිෂ්ඨාන කරන ඒ චේතනාවට වඩා අරක විපාක සිතේ චේතනාවක් ඉන්නවා. එතකොට අපි බැලුවොත් දැන් සෑම සිතකම චේතනාව වැඩ කරනවා නම් අපිට තේරෙනවා සෑම සිතකම එහෙනම් කර්මයක්වත් තියෙන්න ඕනේ කියලා. මොකද චේතනාව කර්මයයි කියලා කිව්වා නම් සෑම සිතකම චේතනාවක් තියෙනවා නම් ඒ සෑම සිතකින්ම කර්මයක් කෙරෙන්න ඕනේ. යම් කිසි කාර්යයක් කෙරෙන්න ඕන කියලා. එතකොට මේකදී අපි දැනගන්න ඕනේ දෙයක් තමයි මේ සිතක් ඇති වෙනකොට ඒ සිතේ චේතනාව ඇති වෙනවා. ඒ සිතේ චේතනාව ඇති වෙනවා. එතකොට ඒ සිතේ චේතනාව ඇති වුණාම සමහර වෙලාවට ඒ සිත්තේ ඇතිවෙන චේතනාව නිසා ඒ වෙලාවේ යම් යම් දේවලුත් කරනවා මතු අනාගතයට බලපාන දේවලුත් කරනවා යම් යම් සිත්වලින්. ඉතින් අපි අන්නෝක තමයි වෙනස් කරලා බලන්න ඕනේ. ඒක නිසා කියනවා මේ කර්මය කියන එක මූලික වශයෙන් මේ චේතනාව මූලික කරගෙන ඇතිවෙන මේ කර්මය කියන එක සහජාත ප්‍රත්‍යයෙන් පත්වීමකුත් තියෙනවා නානාක්ෂණික කර්ම ප්‍රත්‍ය කියලා තව කොටසකුත් තියෙනවා. ඒ කියන්නේ අපි ගත්තත් එහෙම දැන් සිතක් ඇති වෙනකොට අපි හිතමු කුසල සිතක් ගමුකෝ අපි. ඒ කුසල සිතක් ඇති වෙනකොට ඒ කුසල සිතේ චේතනාව නිසා මොකද වෙන්නේ? අපි මුලින් කිව්වා වගේ අපි හිතමුකෝ කුසල චේතනාවක් ඇති වෙනවා. අපි කුසල සිතක් කියනකොට අරගම කුසල චේතනාවක් ඇති වෙනකොට ඒ වෙලාවෙම ඒ චේතනාව කියන එක එහෙමත් නැත්නම් ඒ කර්මය කියන එක අනිකුත් චෛතසික ධර්ම වලට අපි හිතුවොත් කුසල සිතක් ඇති වෙනකොට අපි දන්නවා සෝබන චෛතසික එහෙමත් නැත්නම් කුසල චෛතසික ඇති වෙනවා. ඒ කුසල චෛතසික ඇති කරන්නත් ඒ සිත ඇති කරන්නත් ඒ චේතනාව බලපානවා. ඒක කොයි විලායද බලපාන්නේ? ඒ සිත ඇති වෙන වෙලාවෙම බලපානවා. ඒක නිසා අපි කියනවා ඒ කුසල චේතනාව සහජාත ප්‍රත්‍යයෙන් අනිකුත් චෛතසිකයන්ටත් ඒ සිතටත් ප්‍රත්‍ය වෙනවායි කියලා. ඒ විතරක් නෙවෙයි. දැන් අපි දන්නවා අපේ සිත් එක්ක අපි දන්නවා අහලා තියෙනවා මේ රූප කොටස් ගත්තාම අපි දන්නවා රූප කොටස් හතරකට බෙදෙනවා. රූපය ඇති වෙන විදිහ අනුව හතරකට බෙදෙනවා. ඒ තමයි කර්මජ රූප, චිත්තජ රූප, ඍතිජ රූප, ආහාරජ රූප කියලා. ඒ කියන්නේ කර්මය නිසා රූප ඇති වෙනවා. සිත නිසා රූප ඇති වෙනවා. එතකොට ඍතුව නිසා රූප ඇති වෙනවා. ආහාර නිසා රූප ඇති වෙනවා. අපි කර්මය නිසා ඇති වෙන රූප බැලුවොත් එහෙම අපි දන්නවා අපේ ඇස කන නාසය දිවකය කියන ඇස කන නාසය දිවකය කියන ඒ ස්පර්ශ ආයතනේ මත තමයි අපි කියනවා ඒ ආයතන ටික ඇති වෙන ඒ රූප ටික. ඒ කියන්නේ චක්කු ප්‍රසාද රූප, සෝත ප්‍රසාද රූප ආදී ප්‍රසාද රූප ටිකත්, ඒ වගේම ජීවිත ඉන්ද්‍රිය රූප, භාව රූප වගේ දේවල් ඇති වෙන්නේ පෙර කර්මය නිසා. එතකොට ඒක තමයි අපි කියන්නේ කර්මජ රූප කියලා. ඊළඟට චිත්තජ රූප කියලා කොටසක් තියෙනවා. ඒ කියන්නේ සිත නිසා ඇති වෙන රූප. කොයි වෙලාවෙද ඇති වෙන්නේ? සිත ඇති වෙනවත් එක්කම තමයි චිත්තජ රූපය ඇති වෙන්නේ. කොයි වගේ සිද්ද ඇති වෙන්න ඕන? එතකොට හැම සිතකින්ම බෑ රූප උපදවන්න. මෙන්න මේක මතක තියාගන්න වෙනවා. අපි දන්නවා චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ගාහන විඤ්ඤාණ, ජීවහා විඤ්ඤාණ, කාය විඤ්ඤාණ කියලා විඤ්ඤාණ පහක් තියෙනවා. ඒව විපාක විඤ්ඤාණ. අපිට දැන් යමක් ඇහැට ගැටෙනකොට ඇතිවෙනව නම් චක්කු විඤ්ඤාණය, ඒක විපාක විඤ්ඤාණයක්. එතකොට අපිට ලැබෙන්නේ ප්‍රියමනාප දෙයක් නම් අපි ඒකට කියනවා කුසල විපාක චක්කු විඤ්ඤාණ කියලා. අකමැති දෙයක් නම් අපිට ලැබෙන්නේ අසුචි වගේ දෙයක් හම්බ වෙනකොට, ඒ වගේ පිළිකුල් කළ යුතු දෙයක් හම් වෙනකොට අපි දන්නවා ඒ චක්කු විඤ්ඤාණයක් කියනවා. ඒව අකුසල විපාක. ඒ යම් කිසි අකුසලයක් කියන තමයි අපිට ඒ දේවල් දකින්න හම් වෙන්නේ. දැන් කෑකෝ ගන්න බැන බැන ගන්න ඒව අපිට ඇහෙන්නේ, ඒක විපාක විඤ්ඤාණයක්. අකුසල විපාක විඤ්ඤාණයක් ඉඳ තමයි ඒ විදිහේ දේවල් ඇහෙන්නේ. අපිට බණක් දහමක් අහනකොට අපිට කුසල විපාක විඤ්ඤාණයක් නිසා තමයි දැනෙන්නේ. එතකොට අර කිව්ව චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ගාන විඤ්ඤාණ, ජිහ්වා විඤ්ඤාණ, කාය විඤ්ඤාණ කියන පහ අපිට ආපව කොටස් දෙකකට බෙදන්න පුළුවන්. කුසල විපාක චක්කු විඤ්ඤාණ වශයෙන් ඒ විදිහට ඒ වගේ අකුසල විපාක චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ වශයෙන් පහකට බෙදන්න පුළුවන්. ඒකට ඔක්කොම 10ක්. එතකොට ඒ විපාක විඤ්ඤාණ 10ක් තියෙනවා. ඒ 10ට බෑ රූප උපද්දවන්න. ඊළඟට අපි බැලුවොත් එහෙම අරූප භූමියේ ඇති වෙන කිසිම සිතකින් බෑ රූප උපද්දවන්න. මොකද එතන අරූප භූමිය කියලා කිව්වේ රූප නැති නිසා. ඒ නිසා අරූප භූමියේ ඇති වෙන සිත්වලින් රූප උපදවන්න බෑ. ඔය ටික ඇරුණාම අනිත් සෑම සිතකින්ම රූප ඉපදවන ගතියක් තියෙනවා. දැන් අපිට විශේෂයෙන්ම ගත්තොත් අපිට ගොරෝසුව ගන්න පුළුවන්, අපිට නැගිටලා යන්න හිතෙනවා, මොකක් හරි දෙයක් කරන්න නැගිටලා යන්න හිතෙනවා. එතකොට අපි නැගිටිනවා කියලා කියන්නේ ඉරියව්ව වෙනස් කරනවා කියලා කියන්නේ ඒ රූප හට ගැනීම. අතක් උස්සනවා කියලා කියන්නේ රූප හට ගැනීම. මොකද කලින් තිබුණ රූපෙ නෙවෙයි ඊට පස්සේ දින ඊට වඩා ටිකක් ඉස්සෙච්ච රූපයක් තියෙන. ඒක රූප හට ගැනීම. ඒ නිසා මේ සිත හින්දා රූප හට ගන්නවා. අපි හිතුවොත් එහෙම දැන් භාවනා කරන යෝගියෙක්. අපි හිතමු පරියංකේ වාඩි වෙලා භාවනා කරනවා. එයා මනෝමය වශයෙන් යම්කිසි අරමුණක් අරගෙන, එහෙම නැත්නම් ආනාපාන සතිය වගේ කාය විඥාණයෙන් දැනෙන අරමුණක් අරගෙන භාවනා කරනකොට චිත්තජ රූප උපදිනවා. ඉතාමත්ම සෞම්‍ය චිත්තජ රූප උපදිනවා. ඒකින්ද තමයි අපිට අර සුඛයක් දැනෙන්න පටන් ගන්න. ඉතින් මේ රූප උපදිනා කියනකොට අර බාහිරෙන් ලොකුවට පේන අතපය දිගාරණ අකුරන රූප විතරක් නෙවෙයි, මේ මුළු කයේම රූප ඇති කරනවා මේ සිත් නිසා. එතකොට අර මුලින් කිව්ව අර අපි කියන අපි ඒවට කියනවා මේ ත්‍රිපංච විඥාන කියලා. ඒ ත්‍රිපංච විඥාන හැරෙනකොට මේ කාම භූමිය, කියන්නේ මේ පංචවෝකාර භවයේදී තිවෙන සෑම අනෙක් සිතකින්ම රූප උපද්දවනවා. එතකොට මේ රූප උපද්දවන්නේ චේතනාවකින්. එතකොට අපි බැලුවොත් එහෙම චේතනාව, එමත් නැත්නම් මේ කර්ම ප්‍රත්‍යයෙන් සහජාතව උපදින කොටස් බැලුවාම දැන් චක්කු විඥානය ඇති වෙන තැනදී සහජාතව රූපේ පැද්දවීමක් සිද්ධ වෙන්නේ නැහැ. මොකද ඒකට බලයක් නැති හින්දා. නමුත් අනිකුත් සිත් ඇති වෙනවා. කුසල සිත්, අකුසල සිත් වගේ දේවල් අහේතුක අර කිව්ව 10 අරනකොට අනිත් කොටස් ටික. ඒ සිත් ඇති වෙනකොට හැම වෙලාවෙම මේ ශරීරේ රූප ඉපදෙන. ඒවට අපි කියනවා චිත්තජ රූප කියලා. එතකොට මේ අපි මේ සහජාත කර්ම ප්‍රත්‍ය කියන තැනදී කල්පනා කරන්න ඕනේ, ඒකට පුළුවන් මේ චේතනාව කියන එකට, එහෙමත් නැත්නම් කර්මය කියන එකට පුළුවන් සහජාතව සිතක් පහළ කරන්න පුළුවන්, සිතකට ප්‍රත්‍ය වෙනවා. ඒ වගේම මේ සිතත් සමග ඇති වෙන අනිකුත් චෛතසික වලට ප්‍රත්‍ය වෙනවා සහජාතව. ඒ වගේම ඒ සිත නිසා රූප ඇති කරන්න පුළුවන් නම් ඒ රූප ඇති කරන සිතක් නම් පාදෝනේ එතන තියෙන චේතනාවෙන් ඒ රූප ඇති කරන්න පුළුවන් කමක් තියෙනවා. ඉන්න ඔය විදිහට තමයි අපි දැනගන්න ඕනේ මේ සහජාත කර්ම ප්‍රත්‍ය කියන එක. ඒ කියන්නේ අපිට සෑම සිතකින් අර පංචද්වාර ආවර්ජන සිත් එහෙම නැත්නම් තමයි නේ පංචද්වාර ආවර්ජන නෙවෙයි. අපි ගත්ත ද්විපංච විඥාන, ඒතර විඥාන පහ චක්කු සෝත ගාන ජීවහා කාය කියන මේ විඥාන හැරෙනකොට අනිකුත් සියලුම සිත් වලින් මේ පංචවෝකාර භවය ගත්තාම මේ පංචවෝකාර භවය කියලා කියන්නේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පහ තියෙන භවයක්. ඒ කියන්නේ මනුස්ස අපේ මේ කාම භූමිය ගත්තාම ඒකෙදි ඒ රූප ඇති කිරීමේ හැකියාව ඒ සිත් වලට තියෙනවා. එහෙනම් සහජාත වශයෙන් රූප ඇති වෙනවා. එතකොට නැවත වරක් සම්පින්දණය කළා කිව්වොත් රහජාත කර්ම ප්‍රත්‍ය කියන තැනදී විපංච විඥාන හැරෙනකොට අනිත් සියලුම සිත් වලින් සහජාතව රූපත් ඒ වගේම රූපත් ඒ වගේම චෛතසික චිත්ත චෛතසික කියන ධර්ම වලට රූප වලටත් චිත්ත චෛතසික ධර්ම වලටත් කර්ම ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා සහජාත ප්‍රත්‍යයෙන් කර්මයේ ප්‍රත්‍ය වෙනවා. ඉතින් ඒ විදිහට හිතා ගන්න වෙනවා. ඊට පස්සේ අපි බලුවොත් එහෙම චතුවෝකාර භවය. චතුවෝකාර භවය කියලා කියන්නේ අරූප ලෝකය. අරූප ලෝකය කියන්නේ ආකාසානංචායතන, විඤ්ඤාණංචායතන, ආකින්චඤ්ඤායතන, නේවසඤ්ඤාන ආසඤ්ඤායතන කියන තැන්වලදී ඒ ඇතිවන සිත් තුළ ඇතිවන චේතනාව වලින් රූප හදන්න බෑ. එතකොට අපි දෙන චිත්ත චෛතසික, ඒ කියන්නේ ඒ චේතනාවට අමතරව ඇතිවන චෛතසික වලට ඒ සිතටත් කර්ම ප්‍රත්‍යයෙන් සහජාත කර්ම ප්‍රත්‍යයෙන් ඒ ටිකට ප්‍රත්‍ය වෙයි. ඉතින් ওই ටික තමයි මූලිකවම අපි දැනගන්න ඕනේ සහජාත කර්ම ප්‍රත්‍යයෙන් කොයි විදිහටද ප්‍රත්‍ය වෙන්නේ කියලා. එතකොට සහජාත ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙන්නේ චේතනාව සහජාත කර්ම ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙන්නේ චේතනාව කියන චෛතසිකේ. එතකොට ඒකේ ප්‍රත්‍ය උත්පන්න ධර්ම වෙනවා අතම් විතර රූපත් කරකලින් කතා කරා වගේ. එහෙම නැත්නම් සෑම අවස්ථාවකදීම චෛත්‍ය සහ චෛත්‍යසික කියන නාම ධර්මයනොත් සහජාත ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. ඉතින් ස්වාමීන් වහන්සේ නානාක්ෂණික කර්ම ප්‍රත්‍ය ගැන සාකච්ඡා කරේ නැහැ එදා. ඒක අනිත් දවසට සාකච්ඡා කරන්න කියලා හෙට දවසේ මොකක් වෙලාවට ස්වාමීන් වහන්සේ සම්බන්ධ වුණාම මේ නානාක්ෂණික කර්ම ප්‍රත්‍ය ගැන සඳහන් කරයි. එතෙන්දී තමයි අපි අර කර්මජ රූප ගැන, ඒ වගේම ප්‍රතිසන්දීවි ඇති වෙන රූප ගැන කතා කරන්නේ. ඒ වගේම එතන නිප්‍රතිසන්දීවිත් ඇති වෙනවා සිත් ප්‍රතිසන්දීසිත, ඒ සිතෙත් තියෙන චෛතසික, ඒ වගේ දේවල් ගැන වැඩිපුර කතා කරන්න අපිට අවස්ථාව ලැබෙයි. නානාක්ෂණික කර්ම ප්‍රත්‍ය ගැන කතා කරනවා. මම හිතනවා එතනින් අපිට යම්කිසි අදහසක් එන්න ඇති කියලා මේ සහජාත කර්ම ප්‍රත්‍ය කියන එකෙන්. යම්කිසි කෙනෙකුට යම්කිසි ප්‍රශ්නයක් තියෙනවා නම් මතු කරන්න අපිට හැකියාව තිබුණොත් උත්තර දෙන්න, නැත්නම් අපි හෙට ස්වාමීන් වහන්සේගෙන් අහලා දැනගන්න පුළුවන්. ඊළඟ සැරේයි. රොත් මහත්මයා ඩ්‍රොප් කරලා තියෙනවා, පොඩ්ඩක් බලමු කෝල් එකට ඇඩ් කරගන්න. රොත් මහත්මයා සම්බන්ධ නැහැ දලොත් මහත්මයා. ඔව් ලයින් එක ඩ්‍රොප් වුණානේ. ඒක තමයි අපි කොහොමද දලොත් මහත්මයා මේ සහජාත කර්ම ප්‍රත්‍ය කියන එක විස්තර කරා අපිට තේරෙන හැටියට. මම හිතනවා ප්‍රශ්න තිබුණත් අපි සාකච්ඡා කරමු. කටහරි ප්‍රශ්නයක් තියෙනවනේ ඉදිරිපත් කරන පාලිත මහත්මයා, ඔබතුමාගේ ප්‍රශ්නෙට හරියටම නම් උත්තරයක් ලැබෙන්නේ නැතුව ඇති නේද? එහෙමද? යන්දවදනා මට බොහෝ දුර මට උත්තර හැම්මුණා. තිරුවන් සරණයි. මට වුණා. ඔව් එතෙන්දී ඇත්තටම අපි රහතන් වහන්සේ ගත්තාම අපි රහතන් වහන්සේ දන්නවා කාමාවචර සිත් වශයෙන් මහා ක්‍රියා සිත් අට රහතන් වහන්සේ කෙනෙකුට ඇති වෙනවා. ඒ වගේම රූපාවචර අරූපාවචර ක්‍රියාසි ඇති වෙනවා. ඒ වගේම ඵල සමාපත්තියට යනකොට අරහත් ඵල සමාපත්තියට යනකොට ඒ ලෝකෝත්තර මාර්ග අරහත් ඵලසිත කියන එක ඇති වෙනවා. ඒ හැම තැනම තියෙනවා මේ චේතනාව කියන චෛතසිකේ. එතකොට මේ චේතනාව කියන චෛතසිකේ නිසා ඒ මොහොතේ සහජාත ප්‍රත්‍යයෙන් එහෙමනම් අපි දන්නවා අර විපංච විඥාන හැරෙනකොට අනිත් සිත් ඇති වෙන හැම අවස්ථාවකදීම රූපත් ඇති වෙනවා. ඒ වගේම ඒ චේතනාව නිසාම අනිකුත් චෛතසික ධර්මත් ඒ සිතත් ඒ චෛතසික ධර්ම වලටත් ඒ සිතටත් කර්ම ප්‍රත්‍යයෙන් මේ චේතනාව ප්‍රත්‍ය වෙනවා කියන එක තමයි තේරුම් ගන්න වෙන්නේ. එතෙන්දී අර ඔබතුමා මතු කරා වගේ දැන් නානාක්ෂණික කර්මපත්‍ය අනුව කතා කරන තැන තමයි එතන තියෙන්නේ. මොකද මතුමත්ෙහි විපාක දීම සඳහා එහෙම ප්‍රතිවීමක් සිද්ධ වෙන්නේ නැහැ. නමුත් සහජාත වශයෙන් ඒ කර්මපත්‍ය ලැබෙනවා ඒ සෑම සිතකම පංචද්වාරික නැත්නම් පංච විඥාන විපංච විඥාන හැරෙනකොට ඉතිරි සිත් වලින් ඒ විදිහේ ප්‍රතිවීමක් තියෙනවා රූප ධර්මයන්ට අනිකුත් චේතනාව හැර අනිකුත් චෛතසික ධර්මයන්ට ඒ සිත් වල මම හිතන්නේ එතකොට ඔබතුමාගේ ප්‍රශ්නෙට පූර්ණ පිළිතුරක් ලැබෙන්නේ නැති කියලා හිතනවා ඒක නිසා තිරුවන් සරණේ ජයන්ත මහත්මිය අර චෛතසික 33යි සිතයි ඒ 34නේ සමි කර්මපත්‍යදී පත්‍ය වෙන්නේ ඒ චෛතසික 33 පොඩ්ඩක් සඳහන් කරන්න පුළුවන්ද තිරුවන් සරණේ මහත්මිය ඔව් එතකොට දැන් කර්මපත්‍යෙන් පත්‍ය වෙන්නේ කියන්නේ දැන් අපි බැලුවොත් එහෙම ඒ මොන ප්‍රත්‍ය ගැනද ඔබතුමිය සඳහන් කරේ 33ක් හැටියට. ඉතින් මහත්මයා දැන් අර පින් සිතක් මේ බණ අහලා ඒ කුසල ස්වාමීන් වහන්සේ දා කිව්වනේ කුසල කර්මයක් ගරගන් ඉදිරියට අපි බණ ඇසීම ගත්තම ඒලා ඒ වෙලාවේ පහළ වෙන සිත් විදියට ඒ සිතයි චෛතසික ධර්ම 33කුයි ඔක්කොම 34ක් මේ ඒ කර්ම ලෙස ඉදිරිපත් වෙනවා කියලා කර්ම චේතනාවක් ලෙස ඒ 33ට අයත් වෙන මේ චෛතසික ධර්මයන් මොනවද කියලා දැනගන්න පුළුවන්ද මහත්මයා? ඔව් හරි අපි හිතමු මෙහෙම අපි හිතුවොත් එහෙම දැන් සෝමනස්ස සාගත ඥාන සම්ප්‍රයුක්ත අසංකාරක කුසලයක් වඩනවා කියලා ඒ වෙලාවේදී අපි දන්නවා සර්වචිත්ත සාධාරණ චෛතසික 7 එතෙන්දී පහළ වෙනවා ඒ තමයි පස්ස වේදනා සංඥා චේතනා ඒකග්ගතා ජීවිතින්දේ මානසිකාරය කියලා. එතකොට ඒ හතෙන් චේතනාව කියන එක තමයි අපි මේ මෙතනදී සැලකන්නේ මේ කර්ම ප්‍රත්‍ය හැටියට. එතකොට අපිට චේතනාවත් එක්ක එතන ඉතුරු හයක් පහළ වෙනවා. සහජාතව ප්‍රත්‍ය ලැබෙනවා. ඒ චේතනාවේ ප්‍රත්‍ය ලැබෙනවා ඉතුරු හය. ඊළඟට ප්‍රකීර්ණක චෛතසික හයත් ඒ විදිහට මේ ටික එකතු කරලා බලන්න මේ කියනකොට ප්‍රකීර්ණක චෛතසික හයත් ඒ වගේම ප්‍රත්‍ය ලැබෙනවා. ප්‍රකීර්ණක චෛතසික හය කියලා කිව්වෙ විතක්ක විචාර අදිනොක්ක ප්‍රීති විරිය ප්‍රීති ඡන්ද කියන ටික නේද? ඒකට ඒ හයත් මේකේ ප්‍රත්‍ය ලැබෙනවා. ඊළඟට මේක දැන් කුසල කර්මයක්නේ. කුසල කර්මයක අපි දන්නවා ඒකාන්ත වශයෙන්ම සාධාරණ සෝබන චෛතසික 19ක් අපි දන්නවා නේද? එතකොට සද්දා හිරියොතප්පාදී වශයෙන් ගත්තාම මේ 19ක් තියෙනවා. එතකොට එතන 19ක් ලැබෙනවා. ඊළඟට අපිට මේක දැන් ප්‍රඥාව සම්බන්ධ වෙන නිසා එතන ප්‍රඥා චෛතසිකය එතනට එකතු වෙනවා. එතකොට දැන් කීයක් වෙනවද? විස්තුනා හරි හරි නේද හරි මහත්මයා කියන්නේ නා හරි ඔව් 33 මම ඒ 33 තමයි එතනදී එතකොට අර අපි ගත්තේ ඇතින් 6ක් හැටියට නේද අර සර්වචිත්ත සාධාරණ සර්වචිත්ත සාධාරණේ මහත්මයා මේ චේතනාව නැතුවද ගන්නෙ ඔව් දැන් මෙහෙමනේ දැන් අපි මේ චේතනාව ප්‍රත්‍ය වෙලා හට ගන්න දේවල් නෙමේ අපි බලන්නේ ඒකට චේතන සත්‍ය වෙලා අනිකුත් චෛත්‍යික තමයි එතන මත වෙන්නේ. එතකොට අපි චේතනාව ඉදින් සලකන්නේ. හරි මහත්මයා බොහොම පිං. පෙරවන් සත්නේ. තවත් කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අපි සාකච්ඡා කරමු. හරි මහත්මයා. අප්‍රීති මාත්මේ තෙරුවන් සරණයි ජයන්ත මාත්මේ සමට පොඩි ප්‍රශ්නයක් තියෙනවා ජයන්ත මාත්මේ මේ දැන් ස්වාමීන් වහන්සේ එදා දේශනා කළා ඔබතුමාත් අද කතා කළා මේ මැනේජ කාර්යය කරන බව මේ චේතනාව එතකොට සිත් 89ම එතකොට චේතනාව පහළ වෙනවා. එතකොට අපි හිතාගත්තොත් මේ චෛතසික 4න් චේතනාව තමයි ප්‍රධානම කාර්යය කරන්න කියලා හිතාගත්තොත් හරිද? එතකොට ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ සඳහන් කළ ආකාරයට තමයි මැනේජර් වගේ ඉන්නේ. එතකොට ඒක තමයි ප්‍රධානම කාර්යය කරන්නේ මේ චෛතසික අතරින්. එහෙම හිතාගත්තොත් හරිද ඥාතමත් තෙරුවන් සරණයි. ඔව් තෙරුවන් සරණයි. එහෙම හිතාගන්න එක නිවැරදි කියලා හිතනවා. මොකද මේ චේතනාව අනුව තමයි ඉතිරියව ටික සකස් වෙන්නේ. දැන් අපි හිතුවොත් එහෙම බුදුරජාණන් වහන්සේ කිව්ව තැනදී කියන්නේ දැන් චේතනාහං වික්ඛවේ කම්මං වදාමි චේතයිත්ත කම්මං කරෝති කායේන වාචාය මනස කියලා කියන්නේ. එතකොට කර්මය කියලා කියන්නේ චේතනාවයි කියලා කියනවා. ඊට පස්සේ කියනවා දැන් චේතයිත්ත කම්මං කරෝති. එහෙම හිතලා කර්මයක් එතකොට ඒ හිතලා තමයි මේ කයෙන් වචනයෙන් මනසෙන් කර්ම කරන්නේ කියලා. එතකොට අපිට තේරෙනවා එතෙන්දි චේතනාව කියන එක කොච්චර මූලිකත්වයක් ගන්නවද කියලා මේ මේ සිත්සා චෛතසික ඇති කරනවා. ඉතින් ඒක තමයි මෙතනදී විශේෂයෙන්ම කර්ම ප්‍රත්‍ය කියලා විශේෂයෙන්ම මේ සූවිසි ප්‍රත්‍ය තුළදී කර්මය මතු කළම් පෙන්ලා තින්නේ මේ චේතනාවේ තියෙන බලය අර මැනේජර් වගේ වැඩ කරන එක. යන තමයි මේ මම හිතනවා ඒ විදිහට හිතන එක නෙවෙයි කියලා. තේරුම් ගන්නයි. අබෝම්පින් ජයන්ත මහත්මයා තේරුම් ගන්නයි. නිලන්ති මහත්මිය මම ප්‍රශ්නයක් අහන්න ගියා නේද? ඔව් මහත්මයා. ඔව්. තේරුම් ගන්නයි මහත්මයා. මේ අපිට එදා ස්වාමීන් වහන්සේ කියලා දුන්නනේ මහත්මයා සහජාත මේ එතකොට එතෙන්දි මම සරහනක් දාගෙන තියෙනවා. යකදී ක්‍රියාවක් කරනවා. ඒ කියන්නේ වචනේ අපිට නේද ඉන්නත් මහත්මයා අපිට පොඩ්ඩක් ඇහුණා මැද අපව මුලින්ම පොඩ්ඩක් කියන්න දරුවන් කරනයි කියන්න ඇහෙනවද මහත්මයා ඇහෙනවා කියන්න බලන්න ඇහෙන්නද මහත්මයා? ඇහෙන්නේ නැහැ අපිට. අපිට ඇහෙන්නේ නැද්ද කියන එක ඇහෙනවා. ඔබට මේ අනිත් ටික ඇහුන්නේ නැහැ. මහත්මයා මේ අපිට සහජාත කර්ම ප්‍රත්‍ය අපිට එදා සංඥාස කියලා දුන්නා සහජාත කර්ම ප්‍රත්‍ය ස්වභාවය එයා මමනයි කියලා අනාගතයට කිසිවක් ඉතිරි කරන්නේ නැහැයි කියලා. එතකොට ගන්නාසේලා පමණක් නේද මාතෘ? ඒතර අනාගතයට කිසිවක් ඉතිරි කරන්නේ නැහැ. එතන මෙහෙමයි අපි තේරුම් ගන්න ඕනේ. දැන් අපි දැනගන්න ඕනේ මේ කර්මය කියන එක දෙආකාරයකින් ප්‍රති වෙනවා කියලා. ඒකක් තමයි සහජාත ප්‍රති. අනිත් එක තමයි නානාක්ෂණික විදිහට ප්‍රති වෙනවා කියලා. එතකොට මේ සහජාත කියලා කියන්නේම එකට ඉපදෙනවා කියන අර්ථය තමයි සහජාත කියලා කියන්නේ. එතකොට දැන් අපි දන්නවා සිතක් දැන් සිතකනේ චේතනාව කියන එක අපි කියන්නේ චෛතසික ධර්මයන් වෙයි සිතුයි එකටම ඉපදිලා එකටම නැති වෙනවා. ඒක උපාද නිරෝධාච ඒකාලම්බන වත්තුක. එතකොට එකටම ඉපදිලා එකටම නිරුද්ධ වෙනා ටිකක් තමයි මේ චිත්තචෛතසික කියලා කියන්නේ. එහෙමනම් සහජාත ප්‍රත්‍ය ගන්නකොට සිතත් එක්කම උපදිනවා සිත නැති වෙනකොට නැති වෙලා යනවා. එහෙමනම් ඒක මතුමත්තට යෑමක් සිද්ධ වෙන්නේ නැහැ. සහජාත ප්‍රත්‍ය. නමුත් නානාක්ෂණික කියලා කියනකොට දැන් කරන දේෙන් දැන් කර්මෙන් දැන් හදන කර්මෙන් නැත්නම් දැන් හදන චේතනාවෙන් මතුමත්ෙහි යම් යම් දේවල් චිත්ත චෛතසික රූප කියන දේවල් නිපදීවීමේ හැකියාවන් තියෙනවා එක් එක් සිත් අනු. ඉතින් ඒකටයි අර මතුමත්ෙහි කරන දේවල් එන්නේ. සහජාත කිව්වම ඒ වෙලාවෙම ඉපදෙලා ඒ වෙලාවෙම නිරුද්ධ වෙනවා. දැන් උදාහරණයක් හැටියට ගත්තාම යම් කිසි කුසල සිතක් ඇති වුණොත් ඒ වෙලාවෙම තමයි ඊතර චෛතසිකක් ඒ කුසල චේතනාවත් එක්ක එන හිරියොතක් ආදී වශයෙන් ඇති වෙන ඒ චෛතසික ටික ඇති වෙන්නේ. එනේ අලෝභ ආදෝස ප්‍රඥා ඒ සියලුම චෛතසිකයන් ඒ සිතත් එක්කමයි ඒ චේතනාවත් එක්කමයි ඇති වෙන්නේ. ඇති වෙලා ඒ සිත නිරුද්ධ වෙනකොටම නිරුද්ධ වෙලා යනවා. රූප ධර්ම නම් අපි දන්නවා චිත්තක්ෂණ 17ක් තිබිලා නිරුද්ධ වෙනවා. නමුත් මතුමත් කියන්නේ ඒ ඉපදි ඒ හටගත්ත රූප ටික ඒකේ ආයු කාලයේ වෙ චිත්තක්ෂණ 17කදී නැති වෙලා යනවා. මතුමත්ෙහි දෙකට නෙවෙයි එතන කතා කරන්නේ සහජාත ප්‍රත්‍ය නිසා. නානාක්ෂණික එනකොට තමයි කුසලයක් කරොත් ඒ කුසල විපාක මේ භවයේදී යම් වෙලාවක හෝ ඊළඟ භවයේදී හෝ මතු කරගන්න හැකියාව තියෙන මේ නානාක්ෂණික කොටස. ඒක අපි එදා සාකච්ඡා කරේ නැහැ. ස්වාමීන් වහන්සේ මම හිතන හෙට දවසේ සාකච්ඡා කරන්න ඉතුරු කරගත්තේ ඒ ටික. ඒක නිසා අපි ගැන යම් කිසි සාකච්ඡාවක් කරනවා නම් ස්වාමීන් වහන්සේගේ ඒ දේශනාවෙන් පසුව තවදුරටත් සාකච්ඡාව කරන්න පුළුවන්. තේරුණා සර්ණයි. තරුවන් සර්ණෑම දැන් පැහැදිලි වුණා. බොහොම පිං. තවත් කාට හරි යමක් මතු කරන්න අවස්ථාව තියෙනවා අවශ්‍ය. හොඳයි දරුවත් මහත්තයා මම හිතන්නේ අද ප්‍රශ්න නැහැ වගේ. ඒ ප්‍රශ්න වලට අමතරව එම ජයන්ත මහත්මයා එහෙනම් අපි අද දවසේ සාකච්ඡාව නිමා කරමු. මම එහෙනම් ඉතාම ගෞරවයෙන් ශ්‍රීමති මහත්මියට ආරාධනා කරන්නම් අද දවසේ සාකච්ඡාව නිමා කරන්න. සඳ නාතම පෙරුවන් සරණයි. අද දවසේ අපිට අපගේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ දේශනා කරපු උතුම් වූ මේ පဋාණ දේශනාව ඉතාම ප්‍රණීත ලෙස ඉතාම ශ්‍රේෂ්ඨ ලෙස අපිට ඉදිරිපත් කරා ගැටලුවක් ඇති නොවන විදිහට ඉදිරිපත් කරා අපගේ කල්යාණ මිත්‍ර ජයන්ත මහත්මයා. ඇත්තටම ඔබතුමාට අප සෑම සියලුම දෙනා විසින් රැස් කරගත්තා වූ සියලුම කුසලානිසංස කෘතවේදීව අනුමෝදනා කරනවා. ඔබතුමාට මේ තියෙන ධර්මයේ පැහැදිලි කිරීමේ හැකියාව දිනෙන් දින වර්ධනය වෙලා බොහෝ දෙනෙකුට මේ ආකාරයට සේවය කරන්න පුළුවන් ධෛර්ය ශක්තිය වීර්ය නිරෝගී භාවය ලැබේවා. ඒ වගේම ඉතාසුව පහසුවෙන් ප්‍රාර්ථනා කරන ආකාරයෙන් මාර්ගඵල නිවන් අවබෝධ කර ගැනීමට මේ සියලු කුසල අප අනන්ත ප්‍රමාණ කරන්නා වූ කුසල අනුසංස බලෙන් හේතු වේවා වාසනා වේවා. ඔබතුමාගේ පවුලේ සැමටත් ගුරුවරුන් තත්පගේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලාට ඒ ආකාරයෙන්ම මේ පින් අනුමෝදන් වීමෙන් නිදුක් නිරෝගී සුවපත් දීර්ඝාෂ ජීවිත ලැබිලා සුවපහසුවෙන් මාර්ගඵල නිවන් අවබෝධ කරගන්න හේතු වේවා වාසනා වේවා. දලොත් මහත්මයා ඔබතුමාටත් ඒ ආකාරයෙන්ම ඉතාම කෘතවේදීව අපිට මේ වගේ බොහෝ සතියේ දවස් හත පුරාම මේ ආකාරයට ධර්ම සාකච්ඡා කරන්න අවස්ථාව ලැබලා දීලා කරගන්නා සියලුම කුසල් අපි ධර්ම ශ්‍රවණයේ සාධර්ම සම්මස්තණයෙන් කරගන්නා සියලු කුසල ඔබතුමාගේ නිදුක් නිරෝගී දීර්ඝායුෂ භාවය පිණිසම හේතු වේවා වාසනා වේවා. ඒ වගේම ඉතාම සුවපහසුවෙන් මාර්ගඵල නිවන් අවබෝධ කරගන්න ලැබේවා. අපාහන දහම් පදයක් පාසාම ඉගෙන ගන්නා ධර්ම පරියායන් හැම වචනයක් පාසාම ඔබතුමාගේ අභව ප්‍රාප්ත දෙමව්පියන්ටත් අනුමෝදන් වෙලා ඒ සියලු පින් බලෙන් එතුමන් වහන්සේලා ඉතා සුවපහසුවෙන් මාර්ගඵල නිවන් අවබෝධ කරත්වා. ඒ වගේම පවුලේ සෑම සියලුම දෙනාගේ සියලු යහපත සැලසිලා සුවපහසුවෙන්ම ධර්ම මාර්ගයේ ගිහිලා නිර්වාණ අවබෝධය කරගන්න හේතු වේවා වාසනා වේවා. හැමදාම අපිත් එක්ක එකතු වෙන කල්යාණ මිත්‍ර පිරිස ප්‍රශ්න ඇසීමෙන් සාකච්ඡා කිරීමෙන් ගැඹුරු තැන් අවස්සල එළියට අරගෙන අපිට සාකච්ඡාවට යොමු කිරීමෙන් කරන්නා වූ කුසල් කිත්තාම අගය කළා සලකනවා. ඒ සෑම සියලුම දෙනාටත් බොහෝ පිරිසක් ඉදිරි කාලවලදී මේ ධර්ම දේශනා අහනවා. ඒ සෑම සියලුම දෙනාටත් ඉතාසුව පහසෙන් මාර්ගඵල නිවන් අවබෝධ කරගන්න මේ සියලු පින් හේතු වේවා වාසනා වේවා. ඔබ අප සෑම සියලුම දෙනාම යන මේ ගමනේදී නිදුක් නිරෝගී සුවපත් කායික මානසික දීර්ඝායුෂ ජීවිත පමණක්ම ලැබේවා. කල්යාණ මිත්‍රාශ්‍රය පමණක්ම ලැබේවා. සද්ධර්ම ශ්‍රවණය කරන පුණ්‍ය භූමියල පමණක්ම සෝදිගාමි වෙන්න හේතු වේවා වාසනා වේවා. මේ ඉගෙන ගන්නා වූ මේ කරන්නා වූ ධර්ම දේශනා ධර්ම ශ්‍රවණීය කටයුතු අපට ඉතා සුවපහසෙන් මාර්ගඵල නිවන් අවබෝධ කර ගැනීමට අවශ්‍ය පාරමිතා සපුරා ගන්න හේතු වේවා වාසනා වේවා. සෑම දිනකටම සෙල්ලම් සර්. සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු